ආරභත නිකමත යොඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුඤ්ජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ වියස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. ඔවද අපගේ සාකච්ඡා මාලාවේ තුන්වෙනි සාකච්ඡාවයි අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. කලින් දවසේ අපි ධර්මය ගැන සාකච්ඡා කළා. ඒ මාතෘකාවේ දිගුවක් විදිහට ධර්මයේ ඇති සුවිශේෂතා කියන මාතෘකාවයි අද කතා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස නැත්නම් මේට අවුරුදු 2600කට කලින් කියන්නේ මුළු ಭಾರತයේම සත්‍ය ගවේෂණයේ යෙදිච්ච නැත්නම් කුසලය ගවේෂණය කරමින් සිටි සමයකයි උන්වහන්සේ එදා පහළ වුණේ. ඉතින් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් මුළු ಭಾರತීය පුරාම තිබුණා. ඇත්තටම ಭಾರತීය විතරක් නෙවෙයි ඊට සමගාමීව යුරෝපයේ තිබුණේක. ග්‍රීසිය කේන්ද්‍ර කරගෙන සොක්‍රටිස් ආදීනෝ සිටියේ කාලෙමයි. ඊට සමකාලීන සමයක සිටියේ ග්‍රීක භාෂාව පාදක කරගෙන ඔවුන් දර්ශන පිළිබඳව කතා කළා. ඔය ෆිලොසොෆි කියන පදේ ඔවුන් තමයි මුලින් සාකච්ඡා කළේ. ෆිලොසොෆියා කියන එකේ තේරුම තමයි ලව් ඔෆ් විස්ඩම් කියන එක. ප්‍රඥාවට ආදරය කිරීම කියන එක. එතකොට එතෙන්දි තියෙන ලක්ෂණයක් තමයි දැන් අදටුණත් ඕනම විෂය ධාරාවකින් ඉහළම උපාධියට කියන්නේ ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි කියලා. එතකොට ඒකෙන් කියන්නේ යම්කිසි සබ්ජෙක්ට් එකකින් කෙනෙක් ඉහළටම යනකොට ඔහු දාර්ශනිකයෙක් වෙනවා කියන එක කියන්නේ. එතකොට ලෝකය ගැන ගැඹුරින් යමක් හිතන කෙනෙක් බවට පත් වෙනවා. නමුත් ඒ දර්ශනය බෞද්ධ දර්ශනයත් අතර තියෙන වෙනස තමයි. අර දර්ශන හැම එකක්ම කිසියම් කෙනෙක් හිතලා මතවාද වශයෙන් ගොඩනගාගත්තු දෙයක්. එතකොට ඒක හරියන්නත් පුළුවන් වරදිනත් පුළුවන්. නමුත් බුදුදහමක දර්ශනය කියලා කිව්වට ඒක සැබවින්ම ධර්මයක් ලෝක යථාර්ථයක් විදිහටයි සඳහන් වන්නේ. එහිදී තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි ලෝකයේ ඇති සැටිය ඒ විදිහටම අනාවරණය කර ගැනීමක් කලින්. එතකොට ඒක අනාවරණය කරගත්තට පස්සේ ඒක බුදුහාඳුරන්ටවත් අයිති නෑ ඒක. බුදුහාඳුර ඒක අනාවරණය කරගත්තු ප්‍රථම පුත්කල නිසා අපි උන්වහන්සේට ගරුසැලකිලි දැක්වුවට උන්වහන්සේ තාම පැහැදිලිව දේශනා කරනවා නගර සූත්‍ර වැනි සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ කෙනෙක් තථාගතයන් වහන්සේ කෙනෙක් ලෝකේ හිටියත් නැති වුණත් මේ යථාර්ථය හැමදාම එක විදිහට තියෙනවා කියනවා. එතකොට උන්වහන්සේ අවබෝධ කරගත්තේ ඇත්තටම මේ ලෝකේ මොකද වෙන්නේ කියන එක. එතකොට අන්නේ යථාර්ථය තමයි උන්වහන්සේ පළවෙනි ධර්ම දේශනාවේදීම ධම්මචක්ක දේශනාවේදීම දේශනා කළේ. උන්වහන්සේගේ වචන වලින් කියනවා නම් පුබ්බේ අනුනුස්සතිසු ධම්මේසු චක්ඛෝමුදපාදී ඥානමුදපාදී පඤ්ඤා උදපාදී විඤ්ඤා උදපාදී ආලෝක උදපාදී කියලා සඳහන් කළා. මට පෙර නොයසවිරු දහමසක් පහළ වුණා කියලා. එතකොට එතනින්ම බුදුදහමේ අනන්‍යතාවයේ සුවිශේෂත්වය පේනවා. එතකොට උන්වහන්සේ එකල මුළු ಭಾರತයේම තිබෙච්ච ආගම් දර්ශන සොයා ගියා වසර 6ක කාලයක්. ගිය විතරක් නේ ඒක අනුගමනයත් කළා. ඉතින් අනේ කිසිම තැනකින් අහන්න බැරි වෙච්ච සුවිශේෂ දෙයක් තමයි උන්වහන්සේ අනාවරණය කළේ. එතකොට හිදී බුදුහාඳුර ධම්මචක්ක සූත්‍රයේ දේශනා කරන ජාතිවි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් කියන මේ කාරණා ටික අහනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේකද බුදුහාඳුර අවබෝධ කරගත්තේ කියලා. ඇත්තටම මේක සාමාන්‍ය ලෝකේ තියෙන දෙයක්. ඊටත් වඩා ගැඹුරට ගිහිල්ලා සංකීර්තේන පංචපාදානස්කන්ධා දුක්ඛ කියන කාරණය තමයි උන්වහන්සේ අනාවරණය කළේ. එතකොට උන්වහන්සේ මහලු වීම ලෙඩවීම ආදී කරුණු යම්කිසි පමණකට එදා ඥානමතියකින් ඒ පරිසරයෙන් උන්වහන්සේ අසහ දැනගෙන තිබුණේ. ඒක සුවිශේෂම කාරණයක් නෙවෙයි. හැබැයි මේ වචනවලත් ඉතාම ගැඹුරක් තියෙනවා. අන්නේ ගැඹුර තමයි උන්වහන්සේ අනාවරණය කළේ. එතකොට උන්වහන්සේ අවබෝධ කරගත්තු දේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි කම්මසකතා සම්මාදිට්ඨිය පදනම් කරගත්තු මේ ලෝක යථාර්ථය. එතකොට මේ කර්මය කියන එක පරමාර්ථ සත්‍යයක් නෙවෙයි ඇත්තෙම. ඒක සම්මුති සත්‍ය විවහාරය තුළ තියෙන දෙයක්. අවිද්‍යාව පාදක යන දෙයක් තමයි ඒක. එතකොට කම්මස්සකෝම්මේ කම්මදායාදෝ කම්මයෝනී කම්මබන්දෝ කම්මපටිසරණෝ ආදී වශයෙන් දේශනා කරපු කාරණය මේ ලෝක විවහාරයේ තුලින්දගෙන දේශනා කරපු කාරණයක්. ඒතර එක ගැඹුරට ගිහිල්ලා සඳහන් වෙනවා ධර්මයේහි. එතෙන්ද කියන්නේ කම්මස්සකාරකෝ නැත්ති විපාකස්සක වේදකෝ සුද ධම්මා පවත්තන්ති කියන කාරණය. ඒතර එතෙන්ද ගියාට පස්සේ හේතුඵල ධම්ම විතරයි කියන්නේ. එතකොට චුල්ලකම්ම විභංග සූත්‍රයේට පාදක වෙච්ච සම්පූර්ණම කර්ම සිද්ධාන්තයේම යන්නේ ලෝක විවහාරයේ සම්මුති සත්‍ය මත. එතකොට එතෙන්ට මුල් වන්නේ මොකද්ද? අර මනෝ කොබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය කියන කාරණේ. මනසාචේ පදුට්ටි හේන භාස දේවා කරෝතිවා. හිතපිරිසුදු යමක් කළොතින් දුක එනවා. මනසාචේ වසන්නේ නැ පිරිසුදු මනසින් කරෝතින් එතනින් සැපේනවා කියන කාරණේ. එතකොට මෙතනින් උපරිම වශයෙන් කරන්නේ අපුඤ්ඤාවි සංඛාර වලින් වැළකෙන එක. පුඤ්ඤාවි සංඛාරයේ සිද කිරීමත් උපරිම වශයෙන් ආනෙන්ජාවි සංඛාරයේ නැත්නම් අරෝපාවචර මට්ටමට හිත යොන යොදන එක විතරයි කරන්නේ. එතකොට ඔන්නයි තුනට තමයි කියන්නේ ဒုတိය කම්ම කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රේ නැත් කලුණුත් කිව්වා. ඒකේ කියන්නේ කර්මය කොටස් හතරකට බෙදෙනවා. අත්තිවික්ඛවේ කම්මං සුක්ඛං සුඛ විභාගං සුදු විභාග ගැන දෙන සුදු කර්ම තියෙනවා. ඒ කියන්නේ පුඤ්ඤාමි සංඛාර නැත්නම් ආනෙන්ජාමි සංඛාර. අත්තිවික්ඛවේ කම්මං කන්නාන් කන්න විභාගං කළු විභාග ගැන දෙන කළු කර්ම තියෙනවා. ඒ කියන්නේ හිත අපිරිසුදුව කරන අර මනසාචේ පදුට්ටේ ඉන කියපු විදියට දුකේන අපාගතීමට හේතුන කර්ම තියෙනවා. ඊළඟට සඳහන් කරන අතිවික්කවේ කම්මං අකන්න සුක් අතිවික්කවේ කම්මං කන්න සුකං කන්න සුක විපාකම්. කලුහි සුදුයි දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. එක වෙලාවක කලු කර්ම කරනවා ඊට අනුතරවම සුදු කර්මත් කරනවා. දෙපැත්තම මාරු විවේක කරන කර්ම. ඒකෙන් තමයි මනුස්ස ලෝකේ නැත්තම් ওই අසුර යෝනි වගේ තැන්වල ඉපදෙන්නේ කර්මවල. මෙන්න මේ තුන යම්කිසි පමණකට එකල මිනිසු දැනගෙන හිටියා. මොනවද සුදු විපාක ගැන දෙන සුදු කර්ම නැත්නම් දිව්‍ය ලෝකය සහ බ්‍රහ්ම ලෝක යන කර්ම දැනගෙන හිටියා. කන්නන් කන්න විපාකનો දැනගෙන හිටියා. කළු විපාක ගැන දෙන කළු කර්මයන් දැනගෙන හිටියා. කන්න සොක්කන් කන්න සොක විපාකનો දැනගෙන හිටියා. කළු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්මයන් දැනගෙන හිටියා. හැබැයි ඒ තුනටම පාදකුනේ මොකද්ද? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන සිද්ධාන්තයේ තියෙන පුඤ්ඤාවේ සංඛාර අපුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර කියන මෙන්න මේ තුන විතරයි ඒ දැනගෙන හිටියේ. එතකොට මේ තුනම තියෙන ලෝක විවහාරයෙන් මත මේ තුනම තියෙන අවිද්‍යාව පදනම් කරගෙන. අවිද්‍යාව කියන්නේ මොකද්ද? අපි ඇසෙන් රූපයක් බලනකොට මේ ලෝකයක් කියන එකක් තියෙනවා. ඒ ඇස දැල්ලලා බලන්න කලිනුත් ඊට අදාළ දේවල් ටික තිබුණා බලන වෙලාවෙත් තියෙනවා. බැලුවට පස්සෙත් එක ඉතුරු වෙනවා කියන එක. මේක තමයි විද්‍යාව කියලා කියන්නේ. එක්කෝ බාහිර තියෙනවා නැත්නම් අභ්‍යන්තරයේ තමන්ගේ හිත දිගටම පවත්වාගෙන යනවා. දැන් මම මේක හිතන කලිනුත් මගේ හිත තිබ්බා. මේ හිතන වෙලාවෙත් මේක තියෙනවා. ඊළඟට යන්නේ මේ හිතම කියන එක. ඔන්නෝයි නාමය හෝ රූපයන්තෙන් තමන් නිත්‍ය සැප ආත්ම වශයෙන් හිතාගෙන ඉන්න එක. එතකොට මෙන්න මේකට මූලිකුනේ යථාර්ථය නොදැනීම කියන එක. එතන මෙන්න මෙවැනි සමයක මෙන්න මෙවැනි මතවාදයක් තිනෙච්ච ලෝකයකට තමයි. සාමාන්‍ය පින්කම් විතරක් නෙවෙයි. දැන් අසිත කාල දෙවල වගේ අය දහවල් කාලේ මනුස්ස ලෝකේ කැම කාලා හවසට දිව අවිහරණය කරන බ්‍රහ්ම ලෝකේ ගිහපු අය. ඒ තරම් ආධ්‍යාත්මික ප්‍රබෝධයක් තිනෙච්ච සමයක තමයි බුදුහාමුදුරු ඉපදුනේ. එතන අන්න එවැනි කාලයක ඉපදුනත් ඒයටවත් මේ කර්ම චක්‍රය ඉක්මවල යන බැරි වුණා. එතකොට මේ කර්ම චක්‍රයේ මූල යන ධර්ම චක්‍රයේ බුදුහාඳුර අවබෝධ කරගන්න බව එදා අසිත කාල දේවල අනාගත ඥාණයෙන් අනිසමාරිකින් දැනගත්තා. කුමාරයේගේ අංගලක්ෂණ වලින් දැනගත්තා. අච්චර ඉහළ තත්වයකට ආධ්‍යාත්මික වශයෙන් අරූපාවචර ධාන මට්ටමට දිනු කරන් හිටිය කෙනා මේ කුමාරයේ දිහා බලලා ඇහැට කඳුළුවා ඒකයි. Taman ගියාට වඩා දුර මේ කුඩා කුමාරයා අනාගත යනවා යන දවසට Taman නැති බව දැනගෙන හිටියා. එතන අන්න ඒ කර්මයේ තමයි දේශනා කළේ අත්තිබික්කවේ කම්මං අකන්න සුක්ඛං අකන්න සුඛ විපාකං කම්මක්ඛය සම්මතති. මහණෙනි කර්ම වර්ගයක් තියෙනවා. කළුත් නොවන සුදුත් නොවන කර්ම වර්ගයක් තියෙනවා. කළුයි සුදුයි දෙකම නැති විපාක ගෙන දෙන කම්මක්කය අය සම්මතති. ඒත් කියන්නේ කර්මක්ෂය කිරීමට හේතුවන කර්ම වර්ගයක් තියෙනවා. මෙන්න මේක තමයි බුදුහමඳුර අනාවරණය කළේ. ඒ කියන්නේ මොකද්ද? අර ලෝකයේ ඇත හෝ නැත කියන අන්ත දෙකට අතිසංචේව නතිසංචේව කියපු විදිහට එක ලෝකයේ ඇත කියලා මිනිසා ගන්නවා, එක නැත කියලා ගන්නවා. ඇත කියලා ගන්නේ සාසතන්තෙන්, නැත කියලා ගන්නේ උච්ඡේදන්තෙන්. එතකොට මෙන්න මේ දෙකෙන්වත් මිදිලා. මේ දෙකෙන් විතරක් නෙවෙයි. මේ ධිකෝටිකෙන් විතරක් නෙවෙයි. බුදුදහම චතුක්කෝටිකෙන්වත් මිදිලා තියෙන්නේ. ඇත නැත, ඇත සහ නැත, ඇත්තේත් නැද නැත්තේත් නැද. මෙන්න මේ හතරම දෘෂ්ටි පරමර්ථනය කරන්නේ. එතකොට කෙනෙකුට හිතන ධිකෝටිය බුදුදහම ප්‍රතික්ෂේප කළා තියෙනවා චතුක්කෝටිය පිළිගන්නවා කියලා නේ. චතුස්කෝටියත් පිළිගන්නේ බුදුදහම. එතකොට අන්නේ ධිකෝටිය සහ චතුක්කෝටිය දෙකම බැහැර කළා. ඊළඟට පනවන දර්ශනය තමයි මොකද්ද? ඉති ඉමස්මිය සති දං හෝති, ඉමස්මෙන් අසති දං නොහෝති. මේ ඇතිකල්ලි මේක තියෙනවා, මේ නැතිකල්ලි මේක නැහැ. ඉමස්ස උප්පාදාය දං උප්පාජ්ජති, ඉමස්ස නිරෝධාය දං නිරෝධති කියන කාරණය. මේක තමයි පටිච්චසමුප්පාද න්‍යාය. මේක විවිධ ක්‍රම වලින් දේශනා කළා. යේ ධම්මා හේතුපබවත් යේ සංහේතුන් තථාගතෝ වහ කියලා කියන්නේ ඕක. යංකිජ්ජ සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං කියන්නේ මේක. අහුත්වා සම්බුතං හුත්වා නබවිස්සති. කලින් නොතිබී හටගින් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන්නේ මේක. සබ්බේ සංඛාර අනිච්චා කියන්නේ මේක. සබ්බේ සංඛාර දුක්ඛා කියන්නේ මේක. සබ්බේ ධම්මා අනාත්තා කියන්නේ මේක. ඒතොර විවිධ න්‍යාය වලින් මෙන්න මේක ඒ ඔඩියන්ස් එකට තේරෙන විදිහට ඒ පුද්ගලයන්ගේ ආශ්‍යානුසය ඉන්ද්‍රියාදිය විමසලා බලලා බුදුහාඳුර එක එකයිට මේක දේශනා කරා එක එක ක්‍රමවලින්. එතකොට මෙන්න මේකෙන් අනාවරණය කරේ මොකද්ද? ඇත කියන්නේත් නැහැ, නැත කියන්නේත් නැහැ. හේතු ඇති කල්ලි මේක හටගෙන හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරෝධ වෙන දර්ශනයක් මේ දේශනා කළේ. ඒ කියන්නේ භෞතික රූපය තියෙන මොහොතක ඇස රූපය කියන මෙන්න මේ හේතු ටික ඇති කල්ලි විඥානය ආදිය පහළ වෙලා අතීත කර්ම විපාක දායාදෙකුත් එක්ක මේ වෙලාවේ ඉන්ද්‍රිය සංජානනය කරන ලෝකයක් මේ තියෙනවා. එතකොට ඒකට අතීතයේ බලපෑමක් තියෙනවා වර්තමානයේට. වර්තමානයේ ක්‍රියාකාරීත්වය අනාගතයටත් බලපෑමක් තියෙනවා. හැබැයි අතීතයෙන් කිසිවක් වර්තමානයට එන්නේ නැහැ. වර්තමානයෙන් ඒ විදිහටම දෙයක් අනාගතයටත් යන්නේ නැහැ. මෙන්න මේ සියුම් දර්ශනය තමයි දේශනා කළේ. මෙන්න මේකට තමයි දේශනා කළේ ඒක පටිසෝතගාමෙන් නිපුණං දුද්දසං අනුම් කියලා. මේක උඩුගම් බලයන් එකක්. මොකද එකල හිටියේ හැම දෙනාම කිව්වේ එක ඇත කියලා කිව්වේ, එක නැත කියලා කිව්වා, නැත්නම් අර හතරෙන් එකකට දාලා කිව්වා. ඒතර අන්නේ කිසි මේකට නැති නිසා තමයි මේක පටිසෝතගාමී කියලා කියන්නේ. මේක උඩුගම් බලයන් එකක් කියලා කියන්නේ. සාම්ප්‍රදායික හිතපු ඒ චින්තනයට සපුරාම වෙනස් මාර්ගයක් තමයි බුදුහාඳුර මේ දේශනා කළේ. එතකොට එතෙන්දී එකාතකින් බාහිර රූපේ නිරෝධයක් දකිනවා. ඒ මොහොතේ මබ්යන්තරේ මනයතන පැත්තෙන් නැත්තම් නාමයේ අන්තේනොත් ඒ පැත්තේ යථාර්ථය ප්‍රකාශ කළා. ඒ දෙකේම හේතුඵල සම්බන්ධය සඳහන් කිරීමක් තමයි කරන්නේ. අන්න ඒක සඳහන් කරන නිපුණම් මේක පඬිත වේදනීය දෙයක්, දුද්දසං තේරුම් ගන්න අමාරු දෙයක්, ඒ වගේම අනුන් ඉතාම සියුම් දෙයක්. අනු පරමාණු වශයෙන් අපි කියන්නේ ඉතාම සියුම් කාරණයක් තමයි මේ දේශනා කළේ. ඒකම තමයි බුදුහාමතර වෙනත් විදියකින් ධම්මචක්ක සූත්‍රයේ දේශනා කළේ. අර කාමසුකලිකානු යෝගියත් අත්තකිල මතාන යෝගියත් දේශනා කළා. ඒතේතේ භික්කවේ උභවಂತಿ අනුපගම්ම මජ්ඣිමා පටිපදා আদি වශයෙන් සඳහන් කරන්නේ. මෙන්න මේ අන්ත දෙකෙන් දුර වෙලා මධ්‍යම මාර්ගයෙන් තමයි ධර්ම දේශනා කරන්නේ. මධ්‍යම මාර්ගය කිව්වහම අපිට හිතෙන්නේ අරසිය මාර්ගය කියලා නේ. ඇත්තම අරසණ මාර්ගයට බේස් වෙන මුල් දර්ශනීයක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට ඒ දර්ශනීය තමයි පටිසම්පාදය. එතකොට ඒ දර්ශනය ඇති වුණොත් තමයි ඔහුට ඊළඟ පැනවීම එන්නේ. මේ දර්ශනය ඇති ආපු ගමම සුතිමේ ඥානෙන් ඔහුට විශ්වාසයක් ඇති වෙන්නට ඕන මේක ඇත්තයි කියලා. මුලින් ශ්‍රද්ධාවෙන් ඇති වෙන්නේ. ශ්‍රද්ධාව, අනුස්සවය, ආකාර පරිවිතක්කයේ දිටි විඥානකාන්ති ආදී කාරණාවලින් මුලින් කිසියම් විශ්වාසයෙන් ගොඩනගා ගන්නවා. හැබැයි අන්තිමට යද්දී කෙලෙස් ප්‍රේණ කරාට පස්සේ ඒ කිසිඳු දෙයක් මත නෙවෙයි ඩිපෙන්ඩ් වෙන්නේ තමන්ගේම අවබෝධය මත. ඒක තමන් ඒකට තමයි කියන්නේ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා. හැබැයි ඒකට මුලින්ම අර අනුවේ ඥානීය ශ්‍රද්ධාව අනුස්සවේ ආකාර පරිවිතක්කය මෙන්න මේ කරුණ ටික මුලදී අවශ්‍ය වෙනවා. ඒ දර්ශනය ඇතුව මේ මාර්ගයේ ගියාට පස්සේ ඒ දර්ශනය ගැන මුලින් ශ්‍රද්ධාවක් ඇති වෙන්නට ඕන. පැහැදීමක්. සද්ධාති තථාගතස්ස බෝධින් කියන්නේ මේකයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන පැහැදීමක් විශ්වාසයක් මුලදී ඇති වෙන්නට ඕන. මෙන්න මේ දර්ශනය තුළින් තමයි දුක නිදහස් වෙන තියෙන්නේ කියන විශ්වාසය. අන්නේ විශ්වාසයට හිත බැසගත්තු පමණට ඔහු දන්නවා වෙනත් කිසිම විකල්පයක් නැහැ. දුකෙන් නිදහස් වෙනවා මේ කරේදී. ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාවේදී රූපයේ තියෙන වර්ණ රූපය හැබැයි තේරුම් ගන්නකොට රූපේ නිරුද්ධ වෙලා ඒක තේරුම් ගන්න මනෝවිඥාණය මේක නොදැන ගත්තොත් අවිද්‍යාසගත හිටියොත් බාහිර රූපේ හිත බැස ගන්නෝ හිත බැස ගත්තොත් ජරා මරණ ස්පර්ශ කරනවා ඒකෙන් මුදව ගත්තොත් බාහිර රූපේ නිදහස් වෙනවා බාහිර රූපේ නිදහස් වුණොත් ජරා මරණ වලින් නිදහස් වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අභ්‍යන්තර මනෝවිඥාණයත් නිදහස් වුණොත් පුළු සංසර ගමනම නිමාටපත් කරන්න පුළුවන් කියන තැනට විශ්වාසය පිළිගන්න ඒ පිළිහිටපු ගමම්ම හොට ප්‍රැක්ටිස් එකේනවා එක්ක සතිපට්ඨානය එක්ක ත්‍රිවිධ ශික්ෂාව එක්ක අරහත්ක මාර්ගය එක්ක සතර සතිපට්ඨානය එක්ක ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම සතර ඍද්ධිපාද සතර සම්‍යක් ප්‍රධාන වීරිය සත්බොජ්ජංග අරහත් මාර්ගය මේ කිසියම් කරුණක් ඔහු සතර පුරුදු කරපු මට්ටමකින් ඔහුට පැන වෙනවා මේ අතර ඔහුට මුණ ගැහෙන අන්නේ ඔස්සේ ප්‍රැක්ටිස් එකට යනකොට ඔහුටම මේක අවබෝධයකටපත් වෙනවා. ඒකට තමයි කියන්නේ විමුක්ති ඥාන කියලා. නැත්තම් සම්මා ඥාන සම්මා විමුක්ති. නැත්තම් විමුක්තස්මින් විමුක්තිපති ඥානං හොති කියලා. ලෝකයේ තියෙන හැම ආයතනයකම හැම සම්ප්‍රදායකම තියෙන දෙයක් තමයි විෂන් එක සහ මිෂන් එක කියන එක. vision is first මුලින් දැක්මක් තියවන තැනට අපි යනකොට උනත් දැක්ම සහ මේහොර කියලා ගහලා තියෙන්නේ. එතකොට vision එක කියන්නේ දැක්ම. මෙන්න මේක තමයි බුදුදහමේ තියෙන vision එක. ඊට පස්සේ mission එක කියන්නේ practice එක. සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලින් කොමන හෝ දෙයක් practice කරන එක. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි vision එක mission එක විතරක් නෙවෙයි result එකක් කියනවා. වෙන කිසිම තැනක මේ කාරණේ කියලා නැහැ. තමන් කෙලෙස් වලින් මිදුණු පමණට තමන් දන්න විමුක්තස්මින් විමුක්තිමෙති ඥානං හොති කියලා තමන් කොච්චරද නම් දැන් විමුක්තියට පත් වෙලාද කියන එක තමන් දන්නවා. ඔබ තමයි කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන කියන්නේ මේක. මුලින් සත්‍යයක් විදිහට දැනගන්නවා. ඊට පස්සේ ඒක කෘත්‍ය ඥානය කියලා කරන්න ඕන බව, කරන බව දන්නවා. ඊට පස්සේ කෘත ඥාන කළේ වුණාට පස්සේ තමන් කළ බව දැනගන්නවා. එතකොට මෙන්න මෙතෙන්දී එන දෙයක් තමයි ප්‍රධාන වශයෙන් මේ චතුරාර්ය සත්‍ය ගැන කාරණා හතර. ඒකත් එක්කම මේ තුනත් එක ත්‍රිපරිවට ද්වාදසාකාරයට යනවා. එතකොට දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයම් සමුදය සත්‍යම් පහතම්බම් නිරෝධ සත්‍යම් සච්චිකාතම්බම් මග්ග සත්‍යම් බහේ තමයි. මෙන්න මේ වචන හතර හොඳට මතක තියාගන්න. මොනවද? දුක්ඛ සත්‍ය පරිඤ්ඤය වෙන්නට ඕන, සමුදය සත්‍ය පහතබ වෙන්නට ඕන, නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙන්නට ඕන, මග්ග සත්‍ය වැඩෙන්නට ඕන. එතකොට මෙන්න මේ වචන කොතන හරි තියෙනවා නම් අපි දැනගන්න ඕන. බහේ තම්බ කියලා තියෙනවා නම් මේ කියන මාර්ග සත්‍ය ගැන. සත්‍චිකාතම්බ කියන කතාව තියෙනවා නම් මේ තියෙන්නේ නිරෝධ සත්‍ය ගැන. පරිඤ්ඤය කතාව තියෙනවා නම් ඒ තියෙන මොකක් ගැනද? ඒ තියෙන්නේ දුක සත්‍ය ගැන. ඒ වගේම පහතබ්බ කියලා තියෙනවා නම් ඒ තියෙන සමුදය සත්‍ය ගැන. යමක් පිරිසිදු දැනගන්න තියෙනවා නම් දැනගන්න තියෙන දුක සත්‍යය. යමක් ප්‍රහින කරන්න තියෙනවා නම් සමුදය සත්‍යය. යමක් සාක්ෂාත් කරන්න තියෙනවා නම් නිරෝධ සත්‍යය. යමක් වඩන්න තියෙනවා නම් ඒ වඩන කෙන හැමතැන මාර්ග සත්‍යය තියෙනවා. මෙන්න මේ ස්කිල් එක අපේ ළඟ තියෙනට ඕන. ඕනම එකක් බලනකොට මෙන්න මේකෙන් කියන්න පුළුවන් වෙනට ඕන. ඒ විතරක් නෙවෙයි වඩාත්ම වැදගත්ම කාරණය තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මෙන්න මේ ස්කන්ධ පංචකය තමයි මුළු බුදු දහමම පුරාම විසිරලා තියෙන කාරණා පහ. හැබැයි මේව තියෙන්නේ එක එක තැන්වල එක එක විදිහට තියෙනවා. චතුරාර්ය සත්‍ය එක එක තැන් නියෝජනය කරන කාරණා මේවයි තියෙන්නේ. අපි කලමුත් එක කිව්වා. මෙන්න මෙතෙන්ද තමයි අපේ ඊටාම සියුම් විදියට අපට අවබෝධයක් තියෙනට ඕන. යම් කිස්තැනක විඥානයේ මායාවක් වගේ කියලා තියෙනවා නම් අපි දැනගන්න ඕන මේ විඥානය මායාව කියලා තියෙන්නේ සමුදය සත්‍යයට කියන කාරණේ. මේ කාර පටිසම්පාදයේ තියෙන විඥානය කියන එක දැනගන්න ඕන අපි අවිද්‍යාව පාදක යන එක. එතකොට විඥානය වඩන කියනවා නම් චිත්තම් පඤ්ඤංච භාවයන් කියලා තියෙනවා නම් ඒක කොතෙන්ද දිස්සනගත වෙන්නේ? ඊට මර ප්‍රඥාවත් එක්ක යන එක මාර්ග සත්‍ය තියෙන එක. විඥානයේ පගති පරිසුද්ධ මිදන් නැත්නම් පබස්තර මිදන් එක්ක විඥානං චිත්තං කියලා තියෙනවා නම් ඒක කොතනද දෙන්නේ? ඒ දුක සත්‍ය තුල යන කර්ම. එතකොට විඥානයේ ප්‍රඥාවත් එක්ක යන කාරණයක් ගැන කියනවා නම් ඒ කියන්නේ බොහෝ විට නිරෝධ සත්‍යට සම්බන්ධ කාරණේ මේ කියන්නේ. එතකොට මෙන්න මෙතෙන්ට මුල් වෙන නම් එක ප්‍රධානතම සිද්ධාන්තයක් බුදුදහමේ කියනවා. මේක තමයි ඇත්තෙම පුබ්බි අනුසුසු ධම්මයසු කියලා කියන්නේ. මේක තමයි පටිසෝතගාමීන් නිපුනන් දුද්දසංගණන් කියන්නේ. මොකද්ද? එතන වැදගත් රෙෆරන්ස් එකක් තියෙනවා දුක සත්‍ය කියලා කියන්නේ මොකද්ද කියලා විස්තර කරනවා. සත්‍ය සංගතේ කාරණයක් විස්තර කරනවා. කතමං චෞසෝ දුක්ඛං අරිය සත්‍යං. දුක්ඛාර සත්‍ය කියන්නේ මොකද්ද කියලා කියනවා. එතන කියනවා කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා කාරණේ. යම් කිසි කායික දුකක් තියෙනවා නම් මානසික දුකක් තියෙනවා නම් අන්නේ දෙකම හැර යමක් වෙනවා නම් අන්නේ එකටයි දුක සත්‍ය කියලා කියන්නේ. ඒක දුකක් නෙවෙයි කියලා. ඊළඟට කියනවා කායික දුක්ඛං චේතසික දුක්ඛං දුක්ඛංච දුක්ඛ සත්‍යංච කියන කාරණය. කායික දුකයි චේතසික දුකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා ඒක දුක සත්‍යකුත් වෙනවා කියලා. එතකොට මෙන්න මේ ප්‍රකාශය තමයි බුදුදහමේ තියෙන සුවිශේෂම ප්‍රකාශය. එතකොට අපි මෙතෙක් කල දුක කියන එක සපරින් කියලා විස්තර කරපු එක අපට තේරෙනවා කොච්චර වැරදිද කියන කාරණේ. කියනවා කායික දුකයි චේතසික දුකත් හැර යමක් වෙනවා නම් අන්න ඒකයි දුක සත්‍ය කියලා. එතකොට දුකයි දුක්ඛ සත්‍යය කියන දෙකක්. සමුදයයි සමුදය සත්‍යය කියන දෙකක්. නිරෝධයයි නිරෝධ සත්‍යය කියන දෙකක්. මාර්ගයයි මාර්ග සත්‍යය කියන දෙකක් ගැඹුරට ගියන පස්සේ. හැබැයි බොහෝ සූත්‍රවල මේ දෙකම සමානවත් ව්‍යවහාර කරලා තියෙනවා. දැන් උදාහරණයක් ඇරෙයි ධම්මචක්ක සූත්‍රයේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියන කාරණයට ඒක නියෝජනය වෙනවා දුකත් නියෝජනය වෙනවා දුක සත්‍යත් නියෝජනය වෙනවා. හැබැයි දුක නොවන දුක්ඛ සත්‍ය විතරක් වෙන දෙයක් ලෝකේ තියෙනවා. අන්න ඒක තමයි දේශනා කරේ කායිකං දුක්ඛං චේතසික දුක්ඛං තපෙත්වා අවසේසං දුක්ඛ සත්‍යං න දුක්ඛං කියලා. If there anything besides physical suffering and mental suffering that is the noble truth of suffering, that is not just suffering. If there are anything besides physical suffering and mental suffering, that is the noble truth of suffering, that is not suffering. ආයි කියනවා කායික දුකයි චේතසික දුකත් කියන එක දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. physical suffering and mental suffering are suffering and the novel truth of suffering as well. මේක බය වෙන්න එක එකපාර හවට පස්සේ මේක එකපාර තේරෙන්නේ නැහැ කොහොමද? මේක තමයි අපි දිගටම කතා කරන්නේ. එතකොට කායික දුකයි චේතසික දුකත් නොවන තැනක් කියලා කියන්නේ මොකද්ද? මේ ඇහැට රූපයක් පතිත වෙන මුල් අවස්ථාව. ඒක උපේක්ෂාසගතයි. උපේක්ෂාසගත චක්කු විඥානය, උපේක්ෂාසගත සෝත විඥානය, ගාන විඥානය, ජීවහා විඥානය ආදී මේ කාරණා තියෙනවා. මේව එකක්වත් කුසල විපාකයේ ගත්තත්, අකුසල විපාකයේ ගත්තත් දෙකේදීම විශේෂයෙන් මේ ආයතන හතරෙන් ගන්න චක්කු සෝත ගාන ජීවහා කියන මේ හතර දුකක් අස්සපාකක් නෙවෙයි ඒ උපේක්ෂාසගත. ඇහැට රූපයක් පතිත වෙන විපාක මට්ටමේ ස්කන්ධ ටික දුකක් අස්සපාකක් නෙවෙයි. ඒක විපාක මට්ටමේ අවස්ථාව. ඒක කුසලයක් අත් නෙවෙයි අකුසලයක් අත් නෙවෙයි. ඒක පිනක් අත් නෙවෙයි පාපයක් අත් නෙවෙයි. ඒක විපාක මාත්‍රයක් විතරයි. හැබැයි මේ විපාක මාත්‍රේ එතන මහටගෙන නිරුද්ධ වෙනවා. ඒ විපාක මට්ටමේ බේස් කරගෙන අපට තීරුම් ගන්න බෑ. නිතරම තීරුම් ගන්නේ ඒක නිරුද්ධ වුණාට පස්සේ. එතකොට නිරුද්ධ වුණාට පස්සේ තීරුම් ගන්න අවස්ථා දෙකක් තියෙනවා. එකක් අවිද්‍යා සහගතව ඉඳලා ඒක අපුඤ්ඤාවි සංඛාරයක් හරි පුඤ්ඤාවි සංඛාරයක් හරි ආරිඤ්ඤාවි සංඛාරයක් හරි අර අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං රෝලෙ ගිහිල්ලා එහෙම තීරුම් ගැනීමක් වෙන්න පුළුවන්. නැත්තම් අවිද්‍යායත්වේ වාසියසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ මට්ටමින් ගිහිල්ලා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදිය දුක්ඛ දෝමනස් පායාස නිරෝධයන්ති මට්ටමින් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම කෙනෙක් ඉන්න පුළුවන් මාර්ගයේ වඩන කෙනෙක් විදියට ඉක්මනටම සතිය පිහිටුවගෙන ආරසිංහ මාර්ගයේ වාසය කිරීම තුළදී මේක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට අර දුක හුඟ වෙලා පොහොතුල පැනතෙන්නේ නැහැ. ඉක්මනින්ම නිරුද්ධ වෙලා ඔහු නිරෝධ සත්‍යයට එනවා. එතකොට මෙන්න මේක තමයි සැබවින්ම නිරෝධ සත්‍ය නැත්නම් දුක්ඛාර සත්‍ය කියලා කියන්නේ. එතකොට මෙන්න මේක තමයි අපි ලෝකෙට දෙන්නට ඕන මේක ඉතාම සියුම් එකක්. මේක කොහොම හරි අපි අධ්‍යයනය කරලා තේරුම් අරගෙන ප්‍රැක්ටිස් කළා මේක ලෝකෙට දෙන එක තමයි අපේ වර්තමාන කාර්යභාරය වෙන්නට ඕන. ඊළඟ කාරණය තමයි දුකක් තියෙනවා නම් ඒ දුකට දුක කියලා කියනවා දුක්ඛ සත්‍ය කියලා කියනවා. එකන අදාපේ බින්දින ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, ප්‍රිය විප්‍රයෝග ආදී දුකක් තියෙනවා නම් ඒකට දුක කියලා කියනවා. ඒකට දුක සත්‍ය කියලා කියනවා. ඇයි ඒකට හේතුව? ඒක සාමාන්‍ය කෙනෙකුට දැනගන්න පුළුවන් දුකකුත් වෙනවා ඒක. හැබැයි ඒ වගේම දුක සත්‍යයක් වෙනවා ඒක. ඇයි ඒකට හේතුව? ඒකට බේස් උනේ පදනම් උනේ අර විපාක මට්ටම ස්කන්ධ පංචක ටිකයි පාදකුනේ. ඒන් තොර දෙයක්වත් නෙවෙයි. ඒක පදනම් කරගෙන තමයි ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට සමුදියන්ත පැති ඉඳගෙන ස්පර්ශ සමුදියේ ඉඳලා ඒක ගත්ත නිසා තමයි දුක හටගත්තේ. එතකොට මේ අදාප විඳින යම්තා කායික මානසික දුක් ටිකක් තියෙනවා නම් ඒක දුකකුත් වෙනවා. ඒක දුක සත්‍යකුත් වෙනවා. හැබැයි දුක්ඛ සත්‍ය කියන එක හැම වෙලාවෙම දුකක් වෙන්නේ නැහැ. හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට කිව්වොත් හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. බස් නොවන වාහනක් තියෙනවා. එතකොට හැම බස් එකක්ම බස් එකකුත් වෙනවා වාහනයකුත් වෙනවා. හැබැයි හැම වාහනයක්ම බස් එකක් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි හැම දුකක්ම දුකකුත් වෙනවා දුක සත්‍යකුත් වෙනවා. හැබැයි හැම දුක සත්‍යයක්ම දුකක් වෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ ගත්තත් විපාක මට්ටමේ ස්කන්ධ පංචක ටිකෙන් ලෝකය හඳුනා ගන්නවා. හඳුනාගත්තට දුක් විඳින්නේ නැහැ. උන්වහන්සේලා ජරාවටපත් වෙනවා. මහලු වෙනවා, ලෙඩ වෙනවා. හැබැයි ජරා දුක, මරණ දුක ආදී උන්වහන්සේලා විඳින්නේ නැහැ. ධර්මතාවයක් ඉදිරියේ මේක දකිනවා. කායික වේදනාවක් එනවා වට උන්වහන්සේලා දන්න මේක විඳින අවස්ථාවේ මේක මනෝ විඥානේ දුක කියන එක දන්නවා. එතකොට උන්වහන්සේලේ මට්ටමටපත් වෙන්නේ අනුපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරන පාන වේලාවේදී නෙවෙයි. සෝපදිශේෂ නිර්වාණ ධාතුවෙන් ස්කන්ධ පංචකයේ සහිතව නිවන් දකින තැනදීම උන්වහන්සේලේක ප්‍රත්‍යක්ෂ කරගන්න. කරගෙන උන්වහන්සේ තවදුරටත් පිරන පානකම් ආශ්‍රයත් කරන්නත් පුළුවන්. මෙන්න මේක තමයි විශේෂත්වයේ මේ ගිතාන සියුම් කාරණයක්. මේක අපි තවත් ඉදිරියට කතා කරනවා. එතකොට මෙන්න මෙතෙන්ට තමයි අපි සිත පිහිටුවා ගන්නට ඕනේ දුක සහ දුක සත්‍ය කියන කාරණයට. මෙන්න මේත් එකම අපි දන්නවා අර රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ කොතන හරි නියෝජනය වෙනවා නම් ඒ නියෝජනය වෙනකොටම අපි දන්නවා මේක කොතන කාරණද මේ කියන්නේ කියලා. දැන් සංඥාව එක තැනක කියනවා සංඥාව බොහොම පිරිසිදු දෙයක් කියලා. එහෙනම් අපි දන්නවා අර විපාක මට්ටමේ ස්කන්ධවල තියෙන සංඥාව තමයි මේ කියන්නේ. ඇසට රූපයක් පැති වෙනකොට ඇස රූපය චක්කු විඥානේ චක්කු සම්පස්සේ රූප සංඥාව රූප සංචේතන සද්ද සංඥා සද්ද සංචේතන ආදී වශයෙන් කියන මෙන්න මේ විපාක මට්ටමේ ස්කන්ධ ටිකේදී තියෙන සංඥාව රූප සංඥා රූප සංචේතන ආදී ඒව දුකක්වත් නෙවෙයි සැපක්වත් නෙවෙයි පිනක්වත් නෙවෙයි අකුසලයක්වත් නෙවෙයි ඒක පරිඥයයන් කියලා තියෙන පිරිසින් දැනගන්නයි කියලා තියෙනවා. එතකොට ඒකම අවිද්‍යාවත් එක්ක මුසුනාට පස්සේ එතන තියෙන අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානම් විඥානපත්‍ය නාම රූපම් කියන තැන මේ සංඥා තියෙනවා. නාමය කියන්නේ මොනවද? නාමය කියන්නේ පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර. එතකොට විශේෂයෙන්ම මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ටික එකටමයි හටගන්නේ, එකටමයි නිරුද්ධ වෙන්නේ. හැබැයි මේව අපිට තේරුම් ගන්න පහසු වෙන නිසා යම් යම් විදියක එකකින් පස්සේ එකක් පහළ වෙනවා වගේ සූත්‍රවල විස්තර කරලා තියෙනවා. චක්කුංච පටිච්ච රූපිකෝ පච්චක් විඤ්ඤාණ තින සංගති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදේද සංතං සංජානාති යම් සංජානාති තං විතක්කේති යම් විතක්කේති තං පපංචේති මේ වගේ කාරණා පිළිවෙලින් කිව්වට චිත්ත චෛතසික කියන දෙක පෙරපස නොවී එකටම පහළ වෙනවා. එම වෙන් කරන්න බෑ. මේ කාරණා වෙන් කරන්නේ නෝනින් දැනගන්නයි කෙලස් ටික පරිහිණ කරන ඕන නිසයි මේවා අපි ඉගෙන ගන්නෙ. නමුත් මේවා එකටම හටගෙන එකටම නිරුද්ධ වෙන ධර්මතාවය විදිහට කියන්නේ. එතකොට අපි බුදුදහමේ තියෙන මේ විශේෂ කාරණා ටිකක් අපි කියන්නේ මේවා තවද සරල කරනවා. එතකොට මෙතෙන්දී අපි කාරණයක් කියුව එකක් තමයි පුබ්බේ අනුනුසුසේසු ධම්මේසු කියන එක. ඊළාට මේ දුක්ඛ සත්‍ය කියන කාරණය මේවා තමයි බුදුදහමේ තියෙන විශේෂත්වයන්. ඊළාට කම්මක්ඛය සංවතති කියන එක අර කර්ම හතරෙන් ဒုတိය කම සූත්‍රයේ තියෙන හතරෙන් කර්මය. ඊළඟට අපේ බුදුදහමේ තියෙන මූලික කාරණා තේරුම් ගනිද්දී එක සූත්‍රයක් තියෙනවා තයෝ ධම්ම කියලා සූත්‍රයක්. මේ තයෝ ධම්ම කියන සූත්‍රයෙන් සඳහන් කරනවා ඇයි අපට ධර්මයක් අවශ්‍ය? ඇයි අපට ශාස්ත්‍රවරයෙක් අවශ්‍ය වන්නේ කියන කාරණය. ලෝකයේ තථාගතයන් වහන්සේ කෙනෙක් සහ එවැනි උතුම්මෙක්ගේ ධහමක් ලෝකයේ බබලන හේතුන කාරණා තුනක් තියෙනවා කියලා සඳහන් කරනවා. දෙවනි පිටුවේ. ඒ මොනවද? ඒ තමයි ජාති ජරා මරණ කියන මේ තුන. ඉපදීම මහලු වීම මරණය මෙන්න මේ කරුණු තුන ලෝකේ තියෙන නිසයි ලෝකයට තථාගත ධර්මයක් අවශ්‍යයි. තථාගත ධර්මයක් බබලන්නේ මෙන්න මේ කරුණු තුන ලෝකේ තියෙන නිසා. සරලව කියනවා නම් මිනිස්සු මහලු වෙන නිසා, ලෙඩ වෙන නිසා, මැරෙලි ඉපදෙන නිසා. එතකොට මහලු වීමවත්, ලෙඩ වීමවත්, මරණයවත්, ඉපදීමවත් මේ ප්‍රශ්නේ. අන්නේ මහලු වීම, ලෙඩ වීම, මරණය වෙන කෙනා මම කියලා ගන්න කෙනු දුක හටගන්න. මේක ධර්මතාවයක් විදිහට තේරුම් ගත්ත කෙනා දුකෙන් නිදහස් වෙනවා. අන්නේ දේ වෙනස් වෙනකොට තමනුයි වෙනස් වෙන්නේ, තමනුයි ලෙඩ වෙන්නේ, තමනුයි මහලු වෙන්නේ, තමනුයි මැරෙන්නේ කියලා අපි ඒක තමන්ගේ කරගෙන සිටීමෙන් තමයි ප්‍රශ්න. අන්නේ එක දුර වෙන විදිය දර්ශනයක් ඇති කළා. ඒ සඳහා ප්‍රතිපදාවක් දේශනා කළා. ඒකේ ප්‍රතිඵල ලැබෙන විදිය තමයි බුදුදහම තුලින් දේශනා කරන්නේ. මේ තුනම වෙනත් විදියකින් රට්ඨපාල සූත්‍රයේ තියෙනවා. රට්ඨපාල කුමාරයා තාම තරුණ වයසේදී මහණුණා. මහණ වෙලා උන්වහන්සේ භාවනා කළ රහත් වෙලා අර කෝරවි රජතුමාගේ උයනට ඇවිල්ලා ඉන්නකොට රජතුමා ඔබ පැවිදෙන හේතු මොනවද කියලා. ඉතින් ඒක හේතු හතරක් කියනවා. උපනීයති ලෝකෝ අද්දෝ. ඔහු කියනවා මේ ලෝකයා ටිකෙන් ටික වියපත් වෙනවා, මහලු වෙනවා. අනේ නිසා මම මහලුනේ කියලා. අත්තහන ලෝකෝ අනිස්සරෝ. මේ ලෝකයේ අධිපති බව පනවන්න බෑ. තමන්ගේ වසඟේ තමන්ගේ පාලනයේ දෙයක් නෑ. අනේ නිසා මම මහලුනේ. අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියන්. තමන්ට ඇති සියලුම දේවල් අත්හැරලා යන්නට ඕන. අනේ නිසා මම මහලුනේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. ලෝකේ කොච්චර ලැබුණත් අතෘප්ති කරයි. තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. ආසාවේ කියලා වරක් නැහැ. අන්නේ නිසයි මම මහණුනේ කියලා. බලන්න මේක ඉතාම වැදගත් කාරණා ටිකක්. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ පරලෝක සුගතිගාමි වෙන්න, දිව්‍ය ලෝක යන්න මේ වගේ දෙයකට මහණ වෙන්න කියලා නේ. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් වියපත් වෙන කමින මේ ප්‍රැක්ටිස් එකට. නමුත් මේ ප්‍රැක්ටිස් එකට හැකියාවක් ඉක්මනින් අපි එන්න ඕන කාරණා හතර තමයි මේ රට්ඨපාල කුමාරයා පැවිදි වෙලා මේ කියන්නේ. උපනීයති ලෝකෝ අද්දෝ වේගෙන් මහරු බව කරා යනවා. අත්තාන ලෝකෝ අනිස්සරෝ. තමන්ට තමන්ගේ වසඟේ තියාගන්න බෑ. මේ ඉක්මනින් තමන්ගේ වසඟින් ගිලිහෙලා. දැන් සංස්කෘතය උගත්තු කියන්නේ යෝනි භාවය කියන එක. ගිරි නදී වේගෝ උපම යෞවනම් කියලා. හරියට යෝනි භාවයේ උඩින් ගලා හැලෙන දියලක් වගේ ලස්සන වැඩි වෙලක් නේ ඉක්මනට මధుරටි පල්ලයට වැටෙනවා. අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනේ ඊතාම ස්පිය ගන්න මොහොතකින් මේ අවුරුදු 50ක 60ක 100ක සම්මත්සායක තත්පරෙම ඔක්කොම අසන්නේ. ඌනෝ ලෝකෝ අතිත්තෝ නිතරම අතෘප්ති කර ඉන්නේ. එක දෙයක් ලබා ගන්නකන් ආසයි ලබා ගතටම සීලංකට යන. කවදාවත් මේ තියෙන දෙයින් යථාලාභ සන්තුටියට එනට මේ අතෘප්ති කර ලෝකයන් සමත් වෙන්නේ නැහැ. එතකොට මේවත් බුදුදහමේ තියෙන සුවිශේෂ සත්‍යයක්. කෙනෙක් ඇහුවොතින් ඇයි දහමක් අවශ්‍ය? ඇයි අපි මෙහෙම ආධ්‍යාත්මික ගමන යන්න ඕනේ කියලා ඇහුවොතින් අපට දෙන තියෙන උත්තර තමයි මේවා. ඊට පස්සේ එක සූත්‍රයක සඳහන් වෙනවා මිච්ඡා ප්‍රතිපදාවයි සම්මා ප්‍රතිපදාවයි කියන්නේ මොකද්ද කියලා. මිච්ඡා ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? අර අවිද්‍යාව පදනම් කරගෙන තියෙන අවිද්‍යා සහගතව ඇසක් දැල්වල බලන මොහොතෙම ආයි එක දිගටම මේ අංග 12ම යනවා. ඒ මග කිසිම තැනක නැවතිලක් නැහැ. ඇසට රූපය දිහා බැලුවොතින් මේක බාහිරයේ තියෙන එක හිතුවු ගාම ජරා මරණත් එකයි නෑ. ඒ මොහොතෙම මිය ගියොතින් ඊට අදාළ තැනක භවය අපි ඉන්න කොහෙද? එතකොට මෙන්න මේක යථාර්ථයේ දැනුම සුතිමේ ඥානයට පත් කළා. මෙන්න මේ අවිද්‍යාවෙන් ටිකෙන් ටික නිදහස් වෙන මාර්ගය තමයි අරසිය මාර්ගය කියලා කියන්නේ. එතකොට ඇහැට රූපයක් දකිනකොටම අපි දක්ෂනෝ තියෙන මේ මනෝවිඤ්ඤාණය තේරුම් ගන්න කියලා අපි දන්නවා. අපි විපාක මට්ටමේ අපට පිටිටලින්න බෑ කියලා. ඇහැට රූපයක් කන්ටැක්ට් වෙන අවස්ථාව තුල අපට හිටගෙන ඉන්න බෑ. ඒක වේගින් ඉක්මන යනවා. හරියට අපිට වාඩි වෙලා ඉන්න තැන අපට බලන්න බෑ. හිටගෙන ඉන්න තැන අපට බලන්න බෑ. අපි වාහනේ ඩ්‍රයිව් කරනකොට අපිට රෝද හතර බලන්න බෑ. අපි කෑමක් කනකොට රස විඳිනකොට රස විඳින කෑම අපිට බලන්න බෑ. අපි පිඟානේ කෑම දිහා බලාගෙන තමයි රස විඳින්නේ මේ පැත්තේ. මෙන්න මේක තමයි විපාක මට්ටමේ ස්කන්ධ ටික මත අපිට පිළිහෙටල යමක් තේරුම් ගන්න බෑ කියලා කියන්නේ. ඒතකොට නිතරම තේරුම් ගන්නේ ඒක වැවුණාට පස්සේ ඒක අරබය හැදිවන සංඥා චේතනා දෙක මනායතනෙන් අරක ධර්මාලම්බනයක් විදිහට මෙනෙහි කරන අවස්ථාවෙන් මනංච පටිච්ච ධම්මේ චුප්පජිති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාවෙන් තමයි මේක තේරුම ගන්නේ. හැබැයි අපි නිතරම ඉස්සරහා බලන් තමයි ඉන්නේ. අපි ඉස්සරහා බලාගෙන ජීවත් වෙන්නේ අර නිරෝධක අතීතේ. ඉස්සරහා තියෙන කෑම ටික බලාගෙන කෑම රසයි කිය කිය පිඟාට ඇඟිල්ල දික් කළා රස විඳින්නේ අර කෙලත් එක මිශ්‍රෙච්ච කැමටික. නමුත් අපිට කවදාවත් හිතලා තියෙනවද ඒක කෙනෙක් නොකියුවොත්? අපි හැමදාම හිතන් ඉන්නේ රස දැනෙන පිඟානේ තියෙන කැමේ කියලා. ඒ පිඟානේ තියෙන කැම රහද? පිඟානේ තියෙන කැම රහ නම් ඒක බ්ලෙන්ඩ් කරලා බටේකින් දාලා බලන්න බඩට රහද කියලා. ඒ කැම ටික රහය ඉන්නේ මේ මොහොතේ මේ දිවත් එක මෙතන මේ ක්‍රියාකාරීත්වය මේක. දිවණිම අඩු ගන්නේ මේ හරියට බටේකින් දැම්මත් රහ නැහැ. එතකොට රස වෙන්නේ නිකන් නෙවෙයි. කෙලත් එක මිශ්‍ර වෙලා මේ ලොකු ක්‍රියාකාරීත්වයක් මත තමයි ඒක රස දැනෙන්නේ. එතකොට අපිත් මේ වගේ මේ ලෝකයේ බාහිර ලෝකයේ බලාගෙන තමයි ඔක්කොම මෙතේක රස වින්දේ. අනුගාණී හීනයක් දැක්කත් අපි හීන දැකලා තියෙන රූපයක් එක්ක. අනුගාණී හීනයක්වත් අපට මනෝවිඤ්ඤාණය විදියට හිතලා හීන හීනයක් දැකින බැරි වුණා. හීන දැකින අවස්ථාවේ අපි හිතන්නේ ඇත්තටම රූපේ තියෙන්නේ කියලා. ඒ හීන දකින අවස්ථාවයි මේ අවස්ථාව අතර ලොකු වෙනසක් නැහැ. ඇයි ඒ කියන්නේ? ඒ හීන දකින අවස්ථාවේ රූප නිරුද්ධ චේතනක ස්කන්ධ හතරකින් තේරුම් ගත්තේ මේ වෙලාවේ ස්කන්ධ හතරකින් මේ තේරුම් ගන්න ඔක්කොම. මේ වෙලාවේ පේන රූපය, මේ වෙලාවේ ඇහෙන රූපයත් තේරුම් ගන්න ස්කන්ධ හතරකින් වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ. රූපේ පොඩ්ඩක් සම්බන්ධය නැති ඒ විඤ්ඤාණයට පාදක වෙච්ච මුල් අධ්‍යක්ීම පොඩ්ඩක්වත් ඉතුරු නැති වෙච්ච තැනක තමයි මේ මනෝ විඤ්ඤාණයෙන් අපි මේ ගනුදෙන කරන්නේ. හැබැයි වරදා තේරුම් ගන්න එපා. මනස විතරයි තියෙන රූපයක් නැහැ කියන විඤ්ඤාණවාදයට යන්නේ නෑ අපි. ඒක වෙනම අන්තයක් ඒක. බුදුදහම විඤ්ඤාණවාදයකුත් නෙවෙයි. බුදුදහම භෞතිකවාදයකුත් නෙවෙයි. බුදුදහම භෞතිකවාදයත් විඤ්ඤාණවාදයත් දෙකම ඉක්මල ගිහිපෝ මේ ආරේ න්‍යාය ඉදප්පච්චතාවයක් කියන ධර්ම බුදුදහම. එසයි ස්කන්ධ පංචකයක් පනවන බුදුදහම. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරම ආභූත රූප ඊට සම්බන්ධ වෙලා තියෙන උපාදාය රූප 24 මේවා සියල්ල ගැන බුදුදහම ඊටම ගැඹුරින් කතා කරද්දී ඒක තේරුම් ගන්න ගමන් මේ මනෝ විඥාන ක්‍රියාකාරීත්වය බුදුදහම තුල කියන්නේ. ඒතර මෙන්න මේ දෙකම නොගැටෙන විදිහට අපි තේරුම් ගන්න එක තමයි ඊටම පරිස්සමෙන් මේ ගමන යන්නට ඕන. දෘෂ්ටි වලට වැටෙන්නේ නැතුව මේ වගේ මේක තේරුම් ගන්න බැරි වෙච්ච නිසා තමයි දා දෙසට දෘෂ්ටින් වලට මිනිස්සු ආවෙලා තියෙන්නේ. අදටත් අපි කොතන හරි දෘෂ්ටියකට වැටෙලා තියෙනවා අපි දන්නේ නැතුව නට. ඒ නිසා ඊටාම පරිස්සමෙන් තෝරා බේරාගෙන හරියට කඩු තියෙන කැලේක හරිය පරිස්සමෙන් යනවා වගේ දෘෂ්ටි වලට නොවැටී නොවැටී රෙෆරන්ස් අරගෙන සූත්‍ර ධර්ම අනුසාරයෙන් ත්‍රිවිධක අනුසාරයෙන් අරගෙන අරගෙන තමයි හිමේ සැරේ මේ ගමන අපි යන්නට ඕනේ. ඒකට තමයි අපිට කල්යාණ මිත්‍රත්වය, මේ ධර්ම අධ්‍යයනය, පොතපත කියවීම, මේ සියල්ල අවශ්‍ය වන්නේ මෙන්න මේ ගමන මග අපිට ක්ලියර් කරගන්න. එතකොට මෙන්න මේ ගමන මගේදී වැදගත් කාරණයක් සම්මාදිට්ඨි සූත්‍රයේදී සඳහන් වෙනවා. සම්මාදිට්ඨි සූත්‍රයේදී කියන කාරණයක් තමයි සරුත් හාමුදුරන් වහන්සේ විසින් ඒක විස්තර කරන්නේ. සරුත් මහීමියන් වහන්සේ සම්මාදිට සූත්‍රයේදී සම්මාදිට්ඨිය ලබන්න පුළුවන් ක්‍රම 16ක් විස්තර කරනවා. මොනවද ඒ කාරණා? එකක් තමයි යම් කිසි කෙනෙක් අකුසලයේ දන්නවනම් අකුසල මූලයේ දන්නවනම් යම් කිසි කෙනෙක් කුසලයේ දන්නවනම් කුසල මූලයේ දන්නවනම් මෙන්න මේ තුලින් යා සම්මාදිටිටපත් වෙනවා කියලා. අකුසලයේ කියන්නේ මොකද්ද? අකුසලයේ කියන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානෙ, කාමීත්‍යාචාරය, මුසාවාදී, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා, අභිජ්ජා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි. මෙන්න මේවා තමයි අකුසල්. මේවා දස අකුසල් කියලා කියන්නේ. අන්නේ අකුසල් තුනට ආසන්නතම හේතුව තමයි එක්ක ලෝභයක්, එක්ක ද්වේෂයක්, එක්ක මොහයක්. ඒ වගේම ওই සිදුවන 10ටම අවිද්‍යාව හේතු වෙනවා. අවිද්‍යාව නැතුව එකක්වත් පහළ වෙන්නේ නැහැ. හැබැයි ලෝභය හැම එකටම සම්බන්ධ වෙන්නේ නැහැ. ලෝභය තියෙනවක් කියන නැතිවක් තියෙනවා. ඒ වගේම ද්වේෂයක් හැම එකෙම නැහැ. දේශයේ තියෙනවත් තියෙනව නැතිවත් තියෙනවා. අනිත් දේ තමයි වැදගත්ම කාරණය, ලෝභයයි ද්වේෂයයි දෙක එක තැනක යෙදෙන්නේ නැහැ. ලෝභයයි මෝහයයි යෙදෙනවා, ද්වේෂයයි මෝහයයි යෙදෙනවා, මෝහය විතරකුත් යෙදෙනවා. හැබැයි ලෝභයයි ද්වේෂයයි දෙක යෙදෙන්නේ නැහැ එක සිතක. අනිත් දේ තමයි මෝහය නැතුව මේ එකක්වත් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඕනම අකුසලයක් සිද්ධ වෙනවා නම් මෝහ අහිරික අනුත්ප්ප උද්ධච්ච කියන මෙන්න මේ චෛතසිකත් එක යන්නේ. මෝහය යනෝ අහිරික පව කරන ලැජ්ජා නැති බව, අනුත්ප්ප බය නැති බව, උද්ධච්ච සිතේ විසිරුණු බව. මෙන්න මේ හතර යනවා හැම අකුසලයක් එක්කම. එතකොට යම්කිසි කෙනෙක් මෙන්න මේ ටික දැනගත්තොත්, අකුසලයේ දැනගත්තොත්, අකුසල මූලය දැනගත්තොත්, මෙන්න මේකෙන් කෙනෙක් සම්මාදිටිටපත් වෙනවා කියලා කියනවා. ඊළඟ කාරණේ තමයි යම්කිසි කෙනෙක් කුසලයේ දන්නවා නම්, කුසල මූලය දන්නවා නම්, ඒකිනුත් ඒ දැනත්තා සම්මාදිටිටපත් වෙනවා. ඒ මොකද්ද? කුසල කියන්නේ මොනවද? ඒ තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම. නැත්තම් පානාතිපාත වේරමණී, අදින්නාදාන වේරමණී, කාමීසුමිච්ඡාචාර වේරමණී, මුසාවාද වේරමණී, පරුසාවාචා වේරමණී, සම්පප්පලාපා වේරමණී. මේ ආදි වශයෙන් කියලා ඊට පස්සේ අනවිජ්ජා අව්‍යාපාද සම්මාදිටි. එතකොට ඔන්නෝයි කුසල් සිද්ධ වෙන කුසල මූල විදියට අලෝභ, අදෝස, අමෝහ කියන කුසල මූල වලින් තමයි ඔන්නෝයි ක්‍රියාවන් සිද්ධ වෙන්නේ. ওই 10ෙන් එතකොට මේ 10ෙන් මුල් 3 කයින් වෙන්නේ, ඊළඟ 4 වචනෙන්, අනිත් 3 මනසින් වෙන්නේ. එතකොට මෙන්න මේක දැනගත්තොත් කෙනෙක් ඔහු සම්මාදීටිටපත් වෙච්ච කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, සම්මාදීටිටපත් වෙනත් එක්කම ඔහුට ඊළඟ පියවර තමයි ඔහුට ධර්ම මාර්ගෙ මුණ ගැහෙනවා. අකුසල ප්‍රහිණ කරන්නත් කුසල වඩන්නත් මාවත විදියට ඔහු ඉහෙළම ප්‍රතිපදාව විදියට දකින්න මොකද්ද? ඒ තමයි ආරස්සයිනික මාර්ගය. එතකොට කුසල චෛතසික නැත්නම් සෝමන චෛතසික ඉහෙළම මට්ටමින් පවත්වා ගන්න ඉහෙළම ප්‍රතිපදාව තමයි අරසංග මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා සම්මාදිටිය ඇති කරගෙන සම්මා සංකප්ප, වාචා, කම්මන්තා ජීවමේව සමානව තියෙන්නේ එක එක අඩු වැඩි වශයෙන් තියෙන්නේ. මේ අට සමබර කිරීම තමයි ධර්මයේ ප්‍රැක්ටිස් එක කියලා කියන්නේ. එතකොට සතිය වැඩි වෙන්න පුළුවන්, අඩු වෙන්න පුළුවන්, සමාධිය අඩු වෙන්න පුළුවන්, වැඩි වෙන්න පුළුවන්. කොහොම වෙලා එකපාරම මේ යට එක මට්ටමෙම ඉහළ තලයකට ගන්න අවස්ථාව තමයි හරියට විදුලියක් කෙටුවා වගේ හේතුඵල ධම හොඳටම ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාවක් තමයි සෝතාපට්ටි මාර්ගචිත්තය කියලා කියන්නේ. ඒත් එක්කම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස සම්පූර්ණයෙන්ම අනුසය මට්ටමෙන් ෂේ වෙනවා. කොහොම කාලයක් ඉන්නකොට ඊට පස්සේයි දැහැන්ත වේගයකින් මේ අට ඉහළ තලයකට ඔසොන්ත අවස්ථාව තමයි සකදාගාමි මාර්ග චිත්තය කියලා කියන්නේ. ඒත් එක්ක ඔහුගේ තියෙන කාමරාග පටික දෙක සෑහිතු ප්‍රමාණයකින් යටපත් වෙනවා. ඔහු සකදාගාමි ඵලයටපත් වෙනවා. කොහොම ඉඳලා ආයි පාරක් දැවැන්ත වේගයකින් ඉහළ තලයකට මේ අටම එක මට්ටමින් එක ලෙවල් එකක ධ්‍යාන මට්ටමින් විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාදී ධ්‍යාන සිත් සහිතව එකම ලෙවල් එකට එන අවස්ථාව තමයි අනාගාමී මාර්ග චිත්තය. එතෙන්දී අර කාමරාග පටික දෙක අනුසය වශයෙන්ම සම්පූර්ණ බිඳිර යනවා. විතරක් නෙවෙයි ඔහු න අගාමී නැවත ඔහු මනුස්ස ලෝකෙට එන්නේ නැහැ. ඉපදෙන්නේ බ්‍රහ්ම ලෝකේ. බ්‍රහ්ම ලෝකෙ ඉපදෙනවා කියන්නේ ඔහුගේ ලිංග ભેදයක් අතුරු තහන් වෙනවා. ඊට පස්සේ බ්‍රහ්ම ලෝකේ ධ්‍යාන බ්‍රහ්ම, පිරිම් බ්‍රහ්ම කියලා නැහැ. ඒ කාමරාග පටික දෙක සම්පූර්ණ දුරු කළා. එතකොට ඊළඟට උ මෙතනින් ඉඳලා තවත් දෙවන්ත වේගයකින් මේ අටම ඉහළ තලයට ගන්න අවස්ථාව තමයි අරහත් මාර්ගඥානය කියලා කියන්නේ. එතින් සෝවන චෛතසික ඉහළ මට්ටමට ගිහිල්ලා ඔහුගේ තිමිච්ච රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන සියල්ලක්ම සමුච්ඡේද වශයෙන්ම අරහත් මාර්ගඥානෙ දිශේ කරනවා. ඔහු ඒ අරහත් මාර්ගඥානෙ ප්‍රතිඵලයක් විදිහට අරහත් ඵලයටත්පත් වෙනවා. ඒ දෙකම සංගතයි. ඊට පස්සේ පහළ වෙන අවස්ථාව තමයි නිර්වාණය කියලා කියන්නේ. ඒක අසංගතයි. මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි මේ අටම සංගතයි. නවලෝකෝත්තර ධමයෙන් නිවන කියන එක තමයි අසංගත විදිහට සැලකන්නේ. ඒ වගේම ලෝකේ කරන හැම දෙයක්ම සංගතයි. ආරසිංහ මාර්ගයේ වැඩීමත් සංගතයි. හැබැයි අසංගත වූ නිවන සඳහා යන තියෙන මාවත නිසා සංගත දේවල් අතරින් ඉහළම දේ විදිහට සැලකන්නේ ආරසිංහ මාර්ගය. එතකොට ධර්ම මාර්ගයේ වඩන අවස්ථාවේදී අට්ඨංග සමන්නාගතෝ සේකෝ සේක කෙනා මාර්ගයේ වඩන අවස්ථාවේදී ඔහුට අංග 8යි තියෙන්නේ. හැබැයි ඔහු අරහත් මාර්ගඥානෙ පසුකල යනත් එක්කම දසංග සමන්නාගතෝ අරහතින මට්ටමට එනවා. සම්මා ඥාන සම්මා විමුක්ති කියන තව කරුණු දෙකක් එකතු වෙනවා. ඒ තමයි විමුත්තස්මින් විමුක්ති මෙති ඥානං හෝති කියන කතාව. මිදුනට පස්සේ මිදුරු බව දන්නවා. ඒ නිසා රහතන් වහන්සේ අංග 10කින් යුක්තයි කියලා කියනවා. එතකොට සීක සම්මාදිටිය නෙවෙයි අරංග 10ම අසීක සම්මාදිට්ටි අසීක සම්මා සංකප්ප අසීක සම්මා වාචා කියන නම් වලින් තමයි ඊට පස්සේ විහාර කරන්නේ. හොඳයි අපි ටික ටික ගැමුරට ගියේ. එතකොට ඊළඟට කියනවා කර්මය ගැන. නැත්තම් කුසල අකුසල මූලයන් සහ එහි දසාකාරය තේරුම් ගත්තොත් සම්මාදිට්ඨියටපත් වෙනවා. ඔහු ආරසිය මාර්ගයට පිවිසෙනවා. ඊළඟට කියන යම් කිසි කෙනෙක් ආහාරය දන්නවා නම් ආහාරයේ සමුදය දන්නවා නම් ආහාරයේ නිරෝධය දන්නවා නම් ආහාර නිරෝධ කරන ප්‍රතිපදාව දන්නවා නම් අන්න ඒ කෙනුත් මේ තැනැත්තා සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා. මොනවද ආහාර කියන්නේ? ලෝකයේ බොහෝ දෙනෙක් දන්නේ කබලින් කහර ආහාරය විතරයි. නමුත් බුදුදහමේ ආහාර හතරක් පනවල තියෙනවා. කබලින් කහර ආහාරය, පස්ස ආහාරය, විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය කියලා මේ හතරට බේස් වෙන්නේ තෘෂ්ණාව. එතකොට ආහාරය තමයි මේ හතර. ඒ ආහාරයට හේතුව තමයි තෘෂ්ණාව. තෘෂ්ණාව නැති කිරීමෙන් තමයි ආහාර නිරෝධය කරන්න තියෙන්නේ. ඒ ආහාරය නිරෝධ කරන මාවත තමයි ආරෂ්ඨ මාර්ගය කියලා කියන්නේ. එතකොට අපේ ප්‍රශ්නයක් නේද? එහෙනම් රහතන් වහන්සේ ආහාර නිරෝධය කරේ කියන්නේ එහෙනම් දානවලක් නැද්ද? පින්නපාතයක් නැද්ද කියලා නේ? ඔය එක වරදක් තේරුම් ගන්න එපා. උන්වහන්සේලා මේ ප්‍රයත්න සඳහා හරගස්සට සම්පූර්ණ තෘෂ්ණාව දුරු කරලා ගන්න ආහාරය තමයි උන්වහන්සේලා ගන්න. ඊයේ රූපය මත නොපිහිටා උන්වහන්සේලා ප්‍රඥාව තුලිහිල මට්ටමේ ඉඳගෙන ගන්න ආහාරයක් තමයි ඒක. එතකොට උන්වහන්සේලා මේ සතර ආහාරය ඉක්මවපුවා හේදියට සලකන. එතකොට ආහාරය දැන දැනගත්ත සම්මාදිටේන මාවතක් කියලා කියනවා. ඒ සම්මාදිටේට පත්වෙච්ච ගමන්ම ආර්ෂ මාර්ගයේ ජීවිතයන්ගේ බවටපත් වෙනවා. ඒ කියන්නේ මේක තේරුම් ගත්ත පමණට ඒ කියන්නේ අපි හොඳ කෝස් එකක් හරි පාඨමාලාවක් හරි හොඳ තැනකට යන්න හරි කෙනෙක් ඇසුරු කරන්න හරි දැනගත්තු ගමන්ම අපි කොහොම හරි ඒකට සම්බන්ධ වෙනවනේ අපිනේ. ඒකත් එක්ක සම්බන්ධතා ඇති කරගන්නවා. එතෙන්ට යනවා, ඒ විභාගය කරනවා, ඒකම ජීවිතේ කරගන්නුනේ අපි. එතකොට ඒක තමයි අපට ඒ වෙලාවට තියෙන නිවීම. අන්න ඒ වගේ තමයි මේ දුකේ නිදහස් වෙන මාවතේ මේක කියලා දැනගත්තොත් අපට වෙන ලෝකයක් නෑ ඇත්තේ. අපේ ආධ්‍යාත්මික ලෝකෙ මේක. අපි සාමාන්‍ය සම්මත විදියට ඉස්කෝලේ යන්න පුළුවන්, පන්සලේ වැඩ කරනවා, මිනිස්සුන්ට බණ කියනවා. ඒ ටික අපි කරනවා, ව්‍යායාමත් කරනවා. ඒ ටික කරන ගමන් අපේ ලෝකයේ මේ ස්පිරිචුවල් ගෝල් එකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මොකද අපි දන්න මේ මොනව කරත් Tamanta අවසාන වශයෙන් මේකෙන් අවසාන සතුටක් ලැබෙන්නේ නැහැ. මේ හැම දෙයකම වෙන් වෙලා යන සියදීමල තමයි දන්නේ. ඒ නිසා තමන්ට තියෙන්නේ තමන්ගේ මේ ආධ්‍යාත්මික අධ්‍යක්ීම විතරේ කියන විශ්වාසය තුල තමන් උපරිම වශයෙන් ඉන්නවා. එතකොට ආධ්‍යාත්මික ලෝක ස්පර්ශ කරමින් ඔහු සියලුම වැඩපල කරමින් ඉන්නේ. ඒ නිසා උට බාහිර ලෝකෙ මත ඔහු යැපෙන්නේ නැහැ. බාහිර කීර්ති ප්‍රශංසා, ලාභ ප්‍රයෝජන ආදී උට ලොකු දේවල් එන්නේ නැහැ. මොකද ඔහුට ඊට වඩා ලොකු ලෝකයක් ඔහුගේ අභ්‍යන්තර ලෝකෙව පනවගෙන ඉන්නේ. දැන් අපි කියමු අපේ මුළු ජීවිත කාලයම ඉන්න හොඳ ධනයක් අපේ පොතක තියෙන සුරක්ෂිතව. ලොකු පොලියකුත් මාසික වෙනවා. හැබැයි කනිත් ඇයි දන්නේ නැහැ. එතකොට අපි පොඩි පොඩි දේවල් චූටි චූටි දේවල් අපිට දෙන්න හම් වෙනවා. එතකොට ඒවා අපිට ලොකු දේවල් වෙනවද? නෑ නෑ නේ. අපිට මහා දෙයක් මේ ලැබිලා තියෙන්නේ. අපි ඒත් එක තමයි නිතරම ගනුදෙනු කරන්නේ. මනසින් ආ දන්නවා පොලිය දැන් මේ දවසට එනවා. ඒ ටිකෙන් මේ ටික වියදම් ටික කරනවා. අනිත් පැත්තට උදව් කරනවා. ඒ ටිකේ යනවා. මේ පොඩි පොඩි දේවල් ලැබෙනවා. අන්න ඒ වගේ තමයි හරියට රජ කෙනෙක් රාජ භෝජනයක රස දාන කෙනෙක් රාජ භෝජනේ වළඳන කෙනෙක් හිඟන්නේගේ භෝජනයක් දැකලා ඒකට ආසා කරනවද? නෑ නෑ නෑ. ඒක හොරා ගන්න හරි අනේ මටත් හිඟන්නේගේ කැම ටිකක් තියෙයි කියලා. එහෙමත් නැත්නම් කුෂ්ට රෝගියෙක් ඉන්නවා. කුෂ්ටේ කහනකොට හරි සනීප වගේ එනවා යාට. අපටත් හිතෙනවා අනේ අර වගේ සැපයක් තියෙන කුෂ්ට රෝගියෙක් හැදිලා කහන්න නැත්නම් හොඳයි කියලා. අපිට නිකමට හිතෙන් හිතෙන්නේ නෑ නෑ නෑ. ඒත් අපි දන්නවා යේසුගේ වින්දට ඒක බොහොම සුළු වෙලාවයි. ඊට වඩා ආදීනියක් තියෙනවා කියලා දන්නවා. අපට ඊට වඩා සෝයා කුෂ්ටයක් නැති එක. අන්නේ වගේ තමයි රහතන් වහන්සේ කියලා කියන්නේ. මේ රූප ශබ්ද ගන්ධ ආදියට සතුටු වෙන එක හරියට අර කුෂ්ටයක් අහල විඳින සෝයක් වගේ. ඒ රෝගයේ සුව වෙන විඳින තෘප්තිය වගේ තමයි ඒක ලබන දෙයක් නෙවෙයි. ඒක අත්පත් කරගෙන ලබන සෝයක් නෙවෙයි. අර කුෂ්ටේ නැතිවීමම සෝයක්. ධර්මයේ සඳහන් වෙනවා මේක බොහෝ වෙයි සැපයක් විදිහට සලකන යමක් අත්පත් කරගෙනනේ. බුදුදහමේ සපේ විදිහට සලකන යමක් නැතිවීම තමයි සුවේ කියලා කියන්නේ. තමන්ට බාහිර ලෝකේ රූපයක් නොපෙනෙනවා නම් අභ්‍යන්තර විඥානය පැත්තට Nirodhi දකිනවා නම් ඔහු අනිමිත්ත ශුන්‍යතා අපහිනිත වශයෙන් ඔහු මේ ලෝකේ දකිමින් ඉන්නේ. ඔහු ශුන්‍යතෝ ලෝකං අවික්ඛස්සු. ඔහු හැම දෙයක්ම ශූන්‍ය වශයෙන් මේ හේතුඵල ධමත් එක දකිමින් ඔහු කිසිම දෙයක නොවැළී ඉන්නවා. එතකොට මෙන්න මේ ගමන් මගේදී මේ ආහාරය දැනගත්තත් ඔහු සමාධිට එනවා කියලා කියනවා. මේ වගේ ස්පර්ශය, ජරා මරණ, ජාති, භව, උපාදාන, තෘෂ්ණා මේ ආදී වශයෙන් ගිහිල්ලා වේදනා, පස්ස, සලායතන, නාම රූප, විඥාන, සංඛාර ඔස්සේ අවසාන වශයෙන් අවිජ්ජාම කරාම යනවා. අවිජ්ජාවට හේතුව මොකද්ද? ආශ්‍රව. ආශ්‍රවට හේතුව මොකද්ද? අවිද්‍යාව. එතනින් ආය ඊට පස්සේ හොයන දෙයක් නැහැ. බුදුදහම පේන දේ ඉඳන් නොපෙනෙන තැනට යන්නේ. අර බලන කර්මය ගැන, ආහාර ගැන පටන් අරන්, ජරා මරණ වලින් පටන් අරන්. අවිද්‍යාව කරාම යනවා ගියාට පස්සේ අවිද්‍යාවට හේතුව මොකද්ද කියලා අහනවා. අවිද්‍යාවට හේතුව ආශ්‍රව. ආශ්‍රවට හේතුව මොකද්ද? අවිද්‍යාව. ආය ඊට පස්සේ අවසානය කර ආයි අහන දෙයක් නැහැ. ඊට ප්‍රශ්නයක පස්සේ ප්‍රශ්නයක් අහනවා නම් කෙනෙක් ඌට කියන්නේ ඌ ප්‍රශ්නේ සීමසීමයි කොහොමද ගියා කියලා. මෙන්න මේ හැමතැනදීම මේ කාරණා 16, ඒ කියන්නේ පරිසම්පාද කාරණා 12යි, ඒ වගේම කර්මය, ආහාර, සත්‍ය සහ ආශ්‍රව. අර 12ට මේ හතර එකතු වෙනවා. හතර විතර අපිට මතක තියාගන්න ඕන. මොනවද හතර? එකක් තමයි කර්මය, ඊට පස්සේ ආහාර, සත්‍ය, ඊළඟට මේ අන්තිම කාරණේ ආශ්‍රව. ඒ හතරත් එක්ක අර 12 පරිසම්පාදංග 12 එකතුනහම 16යි. මෙන්න මේ 16 තමයි සම්මා දිට්ඨි සූත්‍රයේ සරුවත් මහීමයන් වහන්සේ විස්තර කරන්නේ. මේක පොඩ්ඩක් හරි දැනුම ආවනම් ආවට පස්සේ හොයන සම්මා දිට්ඨියට සම්මා දිට්ඨිතාව කියන්නේ ඔහු සම්මා දිට්ඨිය නැවතින්නේ ඊට පස්සේ ක්‍රමානුකූලව මොනවද? සම්මා සංකප්ප, වාචා, කම්මන්තාදී මෙන්න මේ දේවල් ටික පිළිතනවා. ඒකට කියන්නේ උජුකෝ නාම සෝමග්ගෝ අභිහානාම සාදිසා කියලා. මේක තමයි ඍජු මාවත. මේක තමයි නිදහස් නිවහල් නිර්භය මාවත. මෙතෙන්ට එන්න තමයි අපි සසර බොහෝ කාලයක් මේ දුක් විඳගෙන ආවේ. මෙතෙන්ට ආවට පස්සේ අපට ආයි කිසිම බියසක වෙන දෙයක් නැහැ. චීතරක් නේ මෙතෙන්ට එන හරි අමාරුයි. මෙතෙන්ට ආවට පස්සේ ලක්ෂණයක් තියෙනවා. ඊට පස්සේ ධර්මයේ ප්‍රැක්ටිස් නොකරන එක තමයි අමාරු. මෙතෙන්ට එනකන් ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක අමාරු. මෙතෙන්ට ආවට පස්සේ ධර්මයේ ප්‍රැක්ටිස් නොකර ඉන්න එක, ඒ ධර්මයේ ප්‍රැක්ටිස් එකකින් අයින් වෙන එක තමයි අමාරු. බොරු කියන එක තමයි අමාරු. බොරු නොකියන එක ලේසියි. කේලම් කියන එක අමාරුයි. කේලම් නොකියන එක තමයි උට ලේසියි. ඔහුට ප්‍රාණඝාතය කරන එක තමයි අමාරු. ප්‍රාණඝාතය නොකරන එක තමයි ලේසියි. සොරකම් කරන එක තමයි අමාරු ඔහුට. සොරකම් නොකරන එක තමයි ලේසියි ඔහුට. නිදහස් නෑ. බයසයක් නෑ. ඕනතරම් නිදහස ඉන්න පුළුවන් තමයි. මේව කරන්න කරන ජීවිතයේ කරදර, කම්කටොළු, බාධක, වියපෑදම්, නඩත්තු වියදම්, ලෙඩ රෝග ඔක්කොම එන්න ගන්නේ මේවත් එක්ක. ඒ නිසා මෙන්න මේ දස කුසල් වලින් අපි ටිකෙන් ටික අයින් වෙනවා. මෙන්න මේ දර්ශනයත් එක්ක එන්න එන්නම තමන ජීවිතයේ පහසුව ලිහිසිය දැනෙනවා. එන්න එන්නම බියසක අඩු වෙනවා. එනසා තමයි කියන්නේ තණ්හාය ජායති සෝකෝ, තණ්හාය ජායති බයං, තණ්හාය විපමුත්තස්ස නති සෝකෝ කුතෝ බයං කියන්නේ මේකයි. හැම බියසැකටම හේතුව තෘෂ්ණාව. දැන් කාමරේ ලොකු සල්ලි ටිකක් තියෙනවනම් කොච්චර බයෙන්ද ඉන්නේ? කොයි වෙලේ හොරෙක් කියද දන්නේ නැහැ. දැන් උපකරණක් තියෙනවා සල්ලි තියෙන තැනක පාර හොයාගන්න පුළුවන් කියලා. නින්දක් නැහැ ඊට පස්සේ. කොච්චර බයද බයද? එතකොට මේ ආශාව අඩුවීමත් එක්ක මේකට තමයි කියන්නේ නත්‍ය සුඛය කියලා. සාමාන්‍යයෙන් අපි කියන්නේ අත්‍ය සුඛය නෙමෙයි. මේකම තමයි ධනිය ගෝපාලට අර කියන්නේ. ධනිය ගෝපාල සතුට වෙනවනේ මට හරක් ඉන්නව එහෙම කියලා. බුදුහාමර කියන මට හරක් නැති එකයි සන්තෝෂය. හරියට කියන එකට දරුවෝ ඉන්න එකයි සන්තෝෂය කියලා. බුදුහාමර කියන මට එහෙම නැති එකයි සන්තෝෂය. එතකොට මේ විරාගී භවයේ තියෙන ලක්ෂණය. ඒ නිසා ලෝකේ මිනිස්සු දේවල් එකතු කරගෙන සතුට වෙන්නේ, අපි ඇත්තෙන් මේව ටික ටික අයින් කරගෙන සන්තෝෂ වෙන්නේ. ඒ තියෙන සතුට අර ලබල තියෙන සතුටේ තියෙන දුකට වඩා බොහොම සෑහළු දෙයක් වෙනවා. එතකොට මෙන්න මේ අපි කතා කරන ධර්ම තුලදී මේ ශාසනයට බුදුදහම තුල සාගරයට උපමාවක් දක්වලා තියෙනවා. මේක සූත්‍ර පිටකයේ කීප දෙනකම සඳහන් වෙනවා. දේවදත්ත හාමුදුරන්ගේ චරිතයේ කතා විදිහට කියනවා. විශේෂයෙන් පහාරාද සූත්‍රයේදී පහාරාද අසුරේන්ද්‍රය ඇවිල්ලා අහපු සාකච්ඡාවකදී ගොඩනැගිච්ච කාරණයක් විදිහට පහාරාද සූත්‍රය විස්තර වෙනවා. එතකොට පහාරාද සූත්‍රයේදී බුදුහාඳුරෝ මේ පහාරාද අසුරේන්ද්‍රය, අසුරයෝ කියලා වෙනම සත්ව වර්ගයක් ඉන්නවා. ඔහුට විවිධ විදිහ හැකියාවන් තියෙනවා. ඔවුන්ට වේශයන් මාරු කරන්න පුළුවන්. මේ වගේ හැකියාවන් තියෙනවා. විශේෂයෙන් ඔවුන් මහා සාගරය අසුරු කළා ජීවත් වෙන්නේ. එතන පහාරාදේ කියන අසුරේන්ද්‍රය දහස බුදුරජාණන් වහන්සේ හමු වෙන ආවා. ආකුලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, පහාරාද ඔබ සහ ඔබේ අනිත් අය අසුරයන් සාගරයේට සිත්තරවද වාසය කරන්න කියලා. සාගරයේ ඉන්නේ සතුටින්ද කියලා ඇහුවා. බුදු ස්වාමීන් අපේ අය සාගරයට හරිය කැමැත්තෙන් වාසය කරන්නේ. එතකොට බුදුහාමර අහනවා, පහාරාද අසුරයන් සාගරයට සිත්තලවා වාසය කරන්න මොකක් හරි හේතුවක් තියෙද කියලා. බුදු ස්වාමීන් මේ වගේ කාරණා අටක් තියෙනවා කියලා කියනවා. ආයෙ නම් කියන්නේ කියලා කිව්වා. ඊට පස්සේ සඳහන් කරන අර පහාරාද ඒ අසුරේන්ද්‍රයන් අසුරයන් මොහොතට සාගරයට සිත්තලවා වාසය කරන හේතු මොනවද කියලා. පළවෙනි හේතුව තමයි මේ මහා සාගරය. මහා සමුද්දෝ අනුපොබ්බ නින්නෝ, අනුපොබ්බ පෝනෝ, අනුපොබ්බ පබ්බහරෝ. මේ සාගරයේ අනුපූර්ව නිම්නයි. නිම්නේ කියන පල්ලෙහාට යන ඩිගෙන් ඩිග. අනුපොබ්බ පෝනෝ, ඒක ටිකක් ඇලවල තියෙන පල්ලෙහාට. අනුපොබ්බ පබ්බහරෝ, ටිකෙන් ටික ගැඹුරට යන්නේ මොකද? වෙරළේදී මේක පාර ගැඹුරක් නැහැ. ටිකෙන් ටික පල්ලෙහාට යන්නේ. මෙන්න මේ ලක්ෂණයට අසුරයන් කැමති. අන්න ඒ නිසා වුන් මේ සාගරයේ සිත් අලවා වාසය කරනවා කියලා. ඒක පළවෙනි කාරණය. එතකොට දෙවෙනි කාරණය තමයි මහා සමුද්දෝට්ඨිත ධම්මෝ වේලන්නාතිවත්තති. සාගරේ කොච්චර රැළ ගහගෙන ආවත් වෙරළි කොහොන්නේ නැහැ, වෙරළෙදි බිඳිලා නැවත සාගරයට යනවා. මෙන්න මේ සාගරයේ වෙරළ පරියන්ත කොටයි ඉන්නේ. අන්න ඒ ලක්ෂණයටත් අසුරයන් කැමති. ඕන් ඒ නිසා මොහොතට සිත් අලවා වාසය කරනවා කියලා. මේක දෙවෙනි කාරණේ. ඊළඟ සඳහන් කරනවා මේ මහා සමුද්‍රය මහා සමුද්දෝන මතේන කුණපේන සංවසති. මහා සමුද්‍රයේ මලකුණු නැහැ, අපිරිසුදු දේවල් නැහැ. ඒ ඔක්කොම රළ මගින් ගෙනල්ලා වෙරළට ගහනවා, ගොඩබිමට දානවා. මොහොද හැමදාම පිරිසිදුයි. මෙන්න මේ මොහොදේ තියෙන මේ කුණපයන් මලමිනි ගොඩ ගහ ගන්නටි ලක්ෂණයට පිරිසුදුකම නිසා අසුරයන් මොහොදට කැමති කියලා සඳහන් කරනවා. ඊළඟ කාරණේ තමයි මේ මහා සමුද්‍රයේට සිව් දෙසින් ගංගා එනවා. යානිකායේ මහා නදියෝ සේයතිදම් ගංගා යමුනා අචිරවති සරබූමහි. මෙන්න මේ මහා පංචමහා ගංගා නන්දෙසින් ඇවිල්ලා මුහුදට වැටෙනවා. මුහුදට වැටුණා පස්සේ මොකද්ද ඒ සියලුම නම් ගොත් අත්හැරලා මහා සමුද්දම් පත්වා මහා සමුද්‍රයට පත් වෙලා ඔවුන්ගේ පුරිමානේ නාම ගොත්තානේ ජහන්ති. අර පළමුවෙන් තිමිච්ච නම් ගොත් ඔක්කොම අත්හරිනවා. මුහුදට වතුර වැටුණාට පස්සේ මේ යමුනා ගඟේ වතුර මේ ගංගා නම් ගඟේ කියලා එහෙම නැහැ. එකම මොහොත විදිහටපත් වෙනවා. මෙන්න මේ ලක්ෂණයටත් අසුරයන් කැමති. ඒ නිසා සිත් තලා වාසය කරනවා කියලා කිව්වා. ඒක තමයි හතරවෙනි ලක්ෂණේ. ඊළඟට පස්වෙනි ලක්ෂණය තමයි මේ සාගරය පිරීලා ඉතිරිලා යෑමක් නැහැ. මහා සමුද්‍රයේට නන්දසින් ගංගා වලින් වතුර එනවා, වැස්ස වහිනවා. හැබැයි එහෙම වුණත් නැතේන මහා සමුද්දස්ස ඕනත්තන්වා පූරත්තන්වා පඤ්ඤායති. ඒකට අඩු බවක් හෝ පිරුණු බවක් කියන එකක් කවදාවත් වෙන්නේ නැහැ. මෙන්න මේ ලක්ෂණයට සිත් අලවා වාසය කරනවා කියලා කියනවා. ඊළඟ කාරණය තමයි මහා සමුද්දෝ ඒක රසෝ ලෝණ රසෝ. මොහොත වතුර කොතනින් ගත්තත් එකම ලුණු රසය තියෙන්නේ. මෙන්න මේ ලක්ෂණයට කැමති. ඒ වගේම මහා සමුද්‍රයේ වටිනා වස්තු තියෙනවා. මහා සමුද්දෝ බහු රතනෝ අනේක රතනෝ. සාගරයේ පතුලේ අතිශය වටිනා රන් රෙදි මුතු මණික ආදී දේවල් පතුලේ තැන්පත්ලා තියෙනවා. මෙන්න මේ ලක්ෂණයට අසුරයන් කැමති. ඒ වගේම මහා සමුද්‍රයේ මහා සත්වයන් ඉන්නවා. මහා සමුද්දෝ මහතං භූතානං ආවාසෝ. විශාල සත්‍යයන් ඉන ගොඩ බිමිනට වඩා විශාල සත්‍යයන් ඇතැමිට මහා නැව් වලට වඩා ලොකු සත්ව අපි දැකලා තියෙනවනේ. අන්නේ විශාල සත්‍යයන් ඉන නිසා මේකටත් කැමතියි කියලා. මෙන්න මේ ලක්ෂණට සඳහන් කරාට පස්සේ පහර දහන බුදුහාඳුරන්ගෙන් බුදුහාඳුරනේ ඔබ වහන්සේගේ ළඟ පැවිදි වෙලා ඉන්න මේ ධර්ම විනය ප්‍රතිපත්ති පුරණ භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට සිත් අලවා වාසය කරන්නත් හේතු තියෙනවද කියලා. කර බුදුහාර කියන ඔව් පහරාද ඔබ කිව්ව වගේම ওই සාගරයේ ලක්ෂණට තිබ වගේම ඒ වගේම ලක්ෂණට ඉමස්මින් ධම්ම විනේ මේ ධර්ම විනය තුලත් මේ ශාසනය තුලත් තියෙනවා. අන්න ඒ ලක්ෂණ නිසා භික්ෂුන් වහන්සේලා මේ ශාසනයට සිත් අලවා වාසය කරනවා කියලා. අර කරුණාවටම උපමාට අරගෙන දේශනා කරනවා. අර මහා සාගරයේ අනුපුබ්බ නින්නෝ අනුපුබ්බ පොනෝ අනුපුබ්බ පබ්බහර වගේම මේ ශාසන බ්‍රහ්මචාරියාවත් අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා කියලා මේ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාවක් අනුපූරවයෙන් ක්‍රමයෙන් ගැඹුරට යනවා. මෙන්න මේ ලක්ෂණ නිසා භික්ෂුන් මේකට කැමතියි කියලා. දෙවැනි ලක්ෂණය තමයි අර සාගරයේ මුහුද ඉක්මෝලයන් වෙරළ ඉක්මෝලයන් නැහැ වගේ මේ භික්ෂුවත් සිල්පද කඩා ගන්න නැතුව ඒ සිල්පද කැඩෙන අවස්ථාවක් ආවොත් ආසනයටම ගිහිල්ලා ඒක බේරගෙන සීලිය තුලින් තමන්ගේ හික්මීම ඇති කර ගන්නවා. මෙන්න මේ ලක්ෂණයට කැමතියි. තුන්වෙනි කාරණය තමයි මහා සාගරයේ අපිරිසුදු දේවල් තියාගන්නේ වගේම මේ ශාසනයත් අපිරිසුදු අය ශාසනයෙන් බැහැර කරනවා කියලා. ඒ වගේම අර සිව් දෙසින් එන මහා ගංගා මුහුදට වැටිලා එකම මුහුදු දිවට පත් වෙන වගේ බ්‍රාහ්මණ, ශස්ත්‍රී, වෛශ්‍ය, ශූද්‍ර ආදී නොයෙක් කුලවලින් පැවිදි වෙන භික්ෂූන් මේ ශාක්‍ය පුත්‍රීය එකම ශාක්‍ය පුත්‍රයන් බවට පත් වෙනවා, එකම බුද්ධ පුත්‍රයන් බවට පත් වෙනවා කියලා. මහා සාගරය පිරි ඉතිරිලේ නොයන වගේ මේ නිර්වාණේ නැමැති සාගරයේහි කොච්චර ප්‍රමාණයක් පිරුවන් පැවත් නිර්වාණේ පිරි ඉතිරිලේ යමක් නැහැ කියලා. නිවන කියන එකේ පිරිලේ යමක් නැහැ. හරියට පහන් කොච්චර නිවුණත් නිවිච ගාන වැඩි කියලා කියනවද? අන්න ඒ වගේ යථායම් පදීබෝ කිව්වාගේ පහනක් නිවි ගියා වගේ රහතන් වහන්සේලා සසර ගමන නිවනටපත් වෙනවා. ඔවුන් ගිහිපු පාර දැක ගන්න බෑ. අහසේ ගිහිපු පක්ෂියා කොහොමද ගියේ කියලා අහසේ පාසලකුණු සටහන් නොවන්නාසේ පහනක් දැල්වෙච්ච පහනක් නිවි ගියාසේ රහතන් වහන්සේ නිවි යනවා. ඒකෙන් නිර්වාණේ පිරිලේ යමක් නැහැ කියන එක. ඊළඟ කාරණය තමයි මුහුදු රසය, ලුණු රසය, ඒක රසෝ, ලෝණ රසෝ මෙතෙන්ට ගන්න ඕන. ඒ වගේම ධම්ම විනයෝ ඒක රසෝ, විමුක්ති රසෝ. අර මුහුදු වතුර එකම ලුණු රස වගේ මේ ධර්මයේ තියෙන්නේ එකම රසයයි, ඒ තමයි විමුක්ති රසය කියලා. ඊළඟට මහා සාගරයේ වටිනා දේවල් තියෙන වගේ තමයි මේ සාගරයේ සම්බුද්ධ ශාසනය වැනි සාගරයේ වටිනා දේවල් තියෙනවා. ඒ මොනවද? ඒ තමයි බෝසත්ත්වයන් වහන්සේ කෙනෙක් සසර අනාදිමත් කාලයක් තිස්සේ පිහිනා ගිහිල්ලා ගොඩගත්තු මහා නිධානයක් තියෙනවා, මුතුමැණික් කියනවා. මොනවද ඒ? ඒ තමයි සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර රිද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරසංග මාර්ගය කියන මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නැමැති මහා අනර්ග වස්තුන් මේ ශාසනයේ නැමැති සාගර පතුලෙහි නිදන් වෙලා තියෙනවා කියලා. රාජකීය සූත්‍රයක් තියෙන ඒ සූත්‍රය දැක්වෙනවා සක්විත රජ කෙනෙක් ලෝකේ පහළ වෙනකොට හස්ති රත්නය, ඉස්ත්‍රි රත්නය, අශ්ව රත්නය, පරිණායක රත්නය, මාණික රත්නය, ඒ වගේම චක්‍ර රත්නය, මේ වගේ ග්‍රහපති රත්නය, මේ වගේ රත්නයන් හතක් පහළ වෙනවා. අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙනකොට රත්නයන් හතක් පහළ වෙනවා. ඒ හත මොනවද? ඒ හත තමයි සත්බොජ්ජංග, සති, ධම්මවිජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මෙන්න මේව තමයි. එතකොට බෝසත්යන් වහන්සේ උන්වහන්සේ ගිහි ගෙදර හිටියනම් අර සත්තරස්ණයන් පහළ වෙන්නේ පැවිදි වෙල බුදු වෙච්ච නිසා මෙන්න මේ සත්බොජ්ජංග නැමැති රත්නයන් අත ලෝකෙට පහළ වුණා. එතකොට අටවෙනි කාරණේ විදිහට තියෙන්නේ අර තිමි තිමිංගල වගේ මහා සත්‍යයන් මොහොද ඉන්නා වගේ මේ ඉමස්මින් ධම්ම විනේ මේ ශාසනය තුලත් මහා සත්‍යයන් ඉන්නවා. ඒ කවුද? ඒ තමයි සෝතාපට්ටි මාර්ගය, සෝතාපට්ටි ඵල, සකදාගාමි මාර්ග, සකදාගාමි ඵල කියන මෙන්න මේ අට පුරිස පුද්ගලයා කියන ආර්ය පුද්ගලයන් අට දෙනා මේ ශාසනයේ ඉන්න මහා දෙවන්ත පුද්ගලයන් කියලා සඳහන් කරනවා. මෙන්න මේ ලක්ෂණ නිසා භික්ෂුන් වහන්සේලා මේ ධර්ම විනයට ශාසනයට කැමැත්තෙන් සිත්තලවා වාසය කරනවා කියලා කියනවා. හොඳයි, ධර්මයේ විශේෂ කාරණා කියද්දී මම තවත් කාරණයක්, සරල කාරණයක් කියන්න බලාපොරොත්තු වෙනවා. දානය ගැන මේකත් අපි දැනගන්නට ඕන. සාමාන්‍යයෙන් අපි වාජනේ හොදල ඉඳුල් ටික සතියකට දාන එක ඉඳන් දානේ ටිකෙන් ටික දිනු කරගෙන ක්‍රමයක් තියෙනවා. එතකොට මේ දානේ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට දෙන්න පුළුවන්. ආමිස දාන, අභය දාන, ධම්ම දාන කියලා. ආමිස දාන කියන්නේ බඩු මුට්ටු දේවල් වලින් දන් දෙන එක. තමන්ගේ ශරීරයේ කොටස් තුනක් ඒවා ආමිස දාන වලට තමයි යන්නේ. ඒවා හැබැයි මේක පරමාර්ථ පාරමිතා විදියට, උප පාරමිතා විදියට උනත් යන්න පුළුවන්. ඊළඟට අභය දානය කියලා එකක් තියෙනවා, ජීවිත දානය දෙන එක. ඒක දෙද්දී නිර්භයතාවය නැත්තම් මරණයට ඉන්න අය කැපකිරීම, ඒ අය නිදහස් කිරීම. ඒතර බුදුදහම විශේෂ කණේ සඳහන් කරන යම්කිසි කෙනෙක් පංචශීලය රකින්නවා නම් අභයන් දේති, අවේරන් දේති, අභ්‍යාපජන් දේති කියලා කියනවා. සිල්වන්ත වීම අභය දානය දීමක් කියලා කියනවා. ඇයි ඔය සතු මරන්නේ නැහැ? ඊළඟට ධම්ම දාන, සම්බ දානං ධම්ම දානං ජිනාති කියපු විදියට ධර්ම දාන ගැනත් කියනවා. ඊළඟ කාරණේ තමයි දක්ෂිණ විභංග සූත්‍රවලදී යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලද්දං සුඛසන්න චිත්තං අபிසද්ධං කම්මඵලං උලාං ආදි වශයෙන් සඳහන් කරනවා. තමනු සිල්වත් ඉඳගෙන සිල්වන්තයට දෙන්න කියලා කියනවා. ඕක තමයි සාමාන්‍ය කරන ව්‍යවහාරය. ඒ විතරක් නෙවෙයි, දානයක් දෙනකොට අපි කලින් සඳහන් කළා වගේ සක්කච්ඡන් දානං දේති, සහත්තන් දානං දේති, චිත්තිකත්වා දානං දේති, අනපවිද්දන් දානං දේති, ආගමන දිට්ඨිකෝ දානං දේති කියලා එහෙම විස්තරයක් එනවා. එතකොට එහෙම සඳහන් කරන්නේ අර ආනිසංශ වැඩි කරගන්න. මොකද අපි සතර යන හැටියට අපිට ඉහළම මට්ටමින් දන් දුන්නොත් වැඩිපුර ආනිසංශ ලැබෙනවා. හැබැයි අපි ඉතාම සියුම් වැදගත් කාරණයක් දානය තුල තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ආර්ය පුද්ගලයන් දානය දෙන විදියත්, බෝසත්තුරු දානය දෙන විදියත් මීට වඩා වෙනස්. සෝවාන් ආදී මාර්ග ඵල ලබාපත් වෙච්ච ආර්ය පුද්ගලයන් දානය දෙන විදියත්, ඒ වගේම බෝසත්තුරු දානය දෙන විදියත් මීට වඩා වෙනස්. ඇයි වෙනස් කියලා කියන්නේ? අද අපි දන් දෙන්නේ යන්නේ සිල්වතුන් ගුණ තුන් හොයාගෙන යන්නේ. නමුත් අර අය දන් දෙන්නේ සිල්වන්ත ගුණවන්ත භාවය බලලා නෙවෙයි, පුද්ගලයාගේ අවශ්‍යතාවය බලලා දෙන්න. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ තමන් හිතේ තියෙන ලෝභ දේශ දුරු කර ගැනීම අදහසින් දෙන්නේ. එතකොට විශේෂයෙන් බෝසත්වරයෙකුට මුණගැහෙන බොහෝ දුස්සීලය, දැන් දරුවන් දන් දෙන වෙනකොට, හිස දන් දෙනකොට, ඇස් දන් දෙනකොට සිලසුනද දාන දෙන්න? සිලතුන් කවදාවත් ඒක බාර ගන්නවද? එතකොට අර පරමර්ථ පාරමිතා පුරන්න ලැබෙන්නේම ලෝකේ අසත්පුරුසයින තැන, දුස්සීලයින තැන තමයි උන්වහන්සේ බෝධිසත්ව ධර්මයන් පුරන්නේ. ජෝජක බමුණට දරුවන් දුන්නේ ඕ සිලවන්ත කෙනෙක්ද? එතකොට බෝසත් උතුමන් දන් දෙන්නේ කෙනාගේ අවශ්‍යතාවය බලලා නිසා, ඔහුගේ ගුණය සීලය ආදී සලකලා බලලා නෙවෙයි. අනිත් දේ තමයි විශේෂයෙන් අනාගාමි භවෙන් එහාට ඉන්න ආර්යයන් වහන්සේලා දාන දෙන ආකාරය. ඔවුන් එකාතිකින් ආර්යයන් වහන්සේලා වතින් ඕනම දෙයක් දෙන්න බලාගෙන ඉන්නේ. ඕනම දෙයක්. ඕනම දෙයක් කියන ඕනම දෙයක්. අනාගාමි වෙච්ච කෙනෙක් විවාහ ජීවිතයක් ගත කරන්නේ නැහැ, බ්‍රහ්මචාරි වෙන්නේ, අමතා තිනවන සලකගින්නේ. අනාගාමීත්වයේ කෙනේ තමන්ගේ ගෙදර වහල් අරගෙන ගියත් අනේ සාදු සාදු කියලා කියනවා, අනේ මට ලොකු ලාභයක් මගේ වහල පිදුරු ටික අරන් ගියා කියලා සතුටු වෙනවා. උන්වහන්සේලා දාන දෙන විදිය. අනිත් දේ තමයි හත්තිගාම උග්ග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ඉතාම වැදගත් කාරණයක් කියනවා. කොහොමද කියන්නේ? ඔහු දාන දෙන විදිය කියන ඔහුගේ ජීවිතයේ ආශ්චර්යවත් කරුණු 8ක් සඳහන් කරනවා. අපි දවසක හත්තිගාමුග සූත්‍රයත් ඉස්සර කරමු. මේකේ ලස්සන කරුණ 8ක් තියෙනවා. අපි එකක් කියන මේකට සම්බන්ධ නිසා, ඒ තමයි ඔහු කියනවා, ඔහු හෙට දවසේ දානයක් දෙන්න ඉන්නවා නම් අද දවසේ රාත්‍රියේ දෙවිවරු ඇවිල්ලා ඔහුට කියනවා, රාත්‍රියේදී හෙට දානෙට එන භික්ෂුන් වහන්සේලා අහවල් අහවල් අය. අසවල් කෙනා පඤ්ඤා විමුක්ත කෙනෙක්. අසවල් කෙනා චේතු විමුක්ත කෙනෙක්. අසවල් කෙනා කායසක්කි, දිට්ඨපත්ත, සද්ධානුසාරි, ධම්මානුසාරි. අහවල් කෙනා කල්යාණ සීලවා, අහවල් කෙනා දුස්සීල කෙනෙක් කියලා මට කලින් දවසේ ඇවිල්ලා කියනවා. ඒතර මම දන්නවා දාන දෙනලාට කොහොමද එන කට්ටිය කවුද කියලා මම දන්නවා දැන්. මොහුට අභිඥා තිබෙන්නේ නැහැ නමුත් දෙවුරු ඇවිල්ලා කියනවා. ඒතර ඔහු කියන ඔහුගේ ජීවිතයේ ආශ්චර්යවත් කරුණක් මොකද්ද? අර දෙවුරු ඇවිල්ලා අරම කියලා තිබුණත් දානේ බෙදනකොට කිසිම වෙනසක් නැතුව කාට සමානව දානේ බෙදනවා කියලා. පඤ්ඤා විමුත රහතන් වහන්සේලාටත් දුස්සීල කෙනාටත් කාටත් සමානව දාන බෙදනවා කියලා. ඔන්න අනාගාමී කෙනෙක් දාන දෙනෙදී. අපේ දායකත්වෙ ඉතින් වාද්දුර යනවා සිල්ලතුන් හොයාගෙනනේ. ඔන්න වෙනස. ලස්සන සූත්‍රයක් හත්තිගාමක සූත්‍රයේ. එතකොට ඒක වරදක් නෙවෙයි සිල්ලතුන්ට දාන දෙන කියලා බුදුදහම අගය කළා තියෙනවා. හැබැයි ඒ තමන් අර විශේෂයෙන් සෝතාපන්න වෙනකන් තමයි ඒක අවශ්‍ය සතර දිස සැපපග ලබන්න. ඒ සීමා ඉක්මවට පස්සේ ඔහු බලන්නේ කරන අවශ්‍යතාවය බල තමයි දන් දෙන්නේ. අනිත් ඒ ඔහුට දාන දෙන්න ගියම සීමාවක් නැහැ දෙන්න පුළුවන් උපරිම දෙන අවශ්‍යතාවයට ඒක. ඉතුරු කරගන්න තමන්ට මේ ටික තියාගෙන දෙනවා කියන එකක් නැහැ ඊට පස්සේ. ඒක තමයි ලක්ෂණය. ඒක ආර්යයන් වහන්සේලාත් එහෙමයි. ඒ නිසා මේ අනතිමුනි සිරිතුමාගේ දුප්පත් වෙන තේකනේ. මේ බොසතරුත් එහෙමයි. ඒ නිසා ඔක්කොම නම් දෙන බලාගෙන දැන් ගැටිකාර වගේ අය අනගම් වේචාර් ගෙදර පහලින් ගෙනියන කොට සතුටුනේ. ඉතින් ඒ වගේ දානෙ උවලා කුසිය තීර යන බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩිහම කුසියට ගිහිලා දාන ටික බදා ගන්නවා. අන්දාමතාත දෙන කියනවානේ. දැන් බුදුරජාණන් වහන්සේ වඩින් අපේ පුතා මේ වැඩට ගියා. පස් හොයාගෙන එන ගියා වළං හදන්න. දානෙ උවලා තියෙන කුසියට ඇවිල්ලා දානි පිළිගන්න කියලා. ආශිර්වාදයෙන් වහන්සේ කුසියෙද කියලා දාන බෙදා ගන්නවා පාත්‍රයට වළංගනවා. ඉතින් ඒ වගේ කතාවන් ධර්ම සාහිත්‍ය තුළ සඳහන් වෙනවා. ඉතින් අපි සඳහන් කළේ මෙන්න මේ දානය ගැන. අර අපි ආරම්භයේදී දානානිසංස බල සිල් තුන් ගුණ තුන් හොයාගෙන ගිහපු අපි ඉහළට යනකොට කොයිතරම් ඉහළ මානසිකත්වයකින් මේ දානය පුහුණු කරනවාද කියන කාරණය. සීලයත් එහෙමයි. සීලය අපි මුලදී සමාජයට බයෙන්, දණ්ඩ බය, අත්වාද බය, නැත්නම් දුගති බය මේ වගේ දේවල් වලට බයෙන් අපි කරන්නේ සිල්වන්ත වෙන්නේ. දැන් මේ වගේ රටක හුඟක් අපි හුඟක් පරිස්සමෙන් ඉන්නේ නේද? සිල් ගත්තු වගේ නෙමෙයි හාම. සාමාන්‍ය කෙනෙක් වුණත් එහෙමයි. පොඩි වරදකත් කරන්නේ නැහැ. හැරුණු ගමන් ඉතින් පොලිසියෙන් අහුවෙනවා. ඊට පස්සේ දුක් විඳිනවා. ඒ නිසා හුඟා සංවර බොහෝ දෙනෙක් ඉන්නේ. නමුත් එහෙම නැහැ. ටිකෙන් ටික මේ සීලය බුදුදහමේ සීලය කියන්නේ මානව සමාජයට යහපත සඳහා උසිලන්ත වෙනවා. එහෙම ගිහිල්ලා තවත් ඉදිරියට ගියාට පස්සේ ඕ සතර සුගතිය සඳහා සිල්වන්ත වෙනවා. අර උපෝසත සූත්‍රවල එහෙම තියෙන්නේ දිවි ලෝක යන බලාපොරොත්තුෙන් සිල්වන්ත වෙනවා කියලා. එහෙම ගිහිල්ලා ඊට පස්සේ ආර්ය සංගික මාර්ගයට ආවට පස්සේ කොහොමද? එතෙන්ට ආවට පස්සේ සම්පූර්ණ විමුක්ති ඉලක්ක කරගෙන අර දිට්ඨිං චනුපගම්ම සීලවා කියන එකෙන් සීලය ප්‍රඥාව කියන දෙයකට මුසු වෙච්ච සීලයක් රකින්නවා. ඒ සීල යනකොට ඉහෙළම මට්ටමෙන් එන්නේ අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි. පොඩි වරදක් හරි සිදු නොවන විදිහට උපරිම self regulation self discipline එකට එනවා. ඒකම තමයි කරණීය සූත්‍රය කියන්නේ නච කුද්දන් සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරිඋපදීයම් කියලා. නුනේතේ නිග්‍රහ කරන පොඩි වරදක් කරනකර ඉන්න මට්ටමට ඔහු ඉහෙළින්ම තමගේ discipline එක morality එක තමන් තියාගන්න. ඒ සීලෙකට පහසුවා. ඒ සීලය නිකන් සීලයක් නෙවෙයි. ඒ සීලිය සමාධි සම්මතනික සීලයක්. සමාධියට බර වෙච්ච සීලයක්. ඒ සීලිය ප්‍රඥාවත් එක්ක මුසු වෙච්ච සීලයක්. ඒ සීලය විමුක්ති විමුක්ති ඥාන දර්ශනය කරා යන සීලයක්. සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන. එතකොට මෙන්න මේ මට්ටමට යන එකක් තමයි මෙතන කියන මේ සීලය. ඒ සීලය දර්ශනයක් එක් යන සීලයක්. මේක තමයි කියන්නේ සංයුත්තනිකායේ විශේෂයෙන්ම සතිපට්ඨාන සංයුත්තේ බොහෝ තැන්වල කියන්නේ ආදිමේව කුසලීසු ධම්මේසු පරිසුද්ධේහි. ආරම්භයේදීම කුසල් ධම් පිරිසුදු කරගන්නට ඕන කොහොමද? සීලංච සුයිසුද්ධං දිට්ඨිංච උජුකා කියන. සීලය පිරිසුදු වෙන්න ඕන, දැක්ම ඍජු වෙන්න ඕන කියන. මෙන්න මේ දෙකෙන් තමයි තමන් ඉදිරියට යන්නේ කියලා. තමන්ම දැක දැක තමන්ම උපරීම තමන් ඒක පහසුවක් තමයි ජීවිතේ පහසුවක් සඳහා මේක තමම සෙල්ෆ් ඩිසිප්ලින් එකට එනවා. ඒ නෙක නෙවෙයි අර දර්ශනයත් එක්ක එකක් ආධ්‍යාත්මික ස්පිරිටුවල් ගෝල් එක අනිත් පැත්තෙන් මේ හේතුඵල ධර්ම පිළිබඳව තියෙන අවබෝධය. ඊයේ සීලේ. ඊට පස්සේ මෛත්‍රිය ගත්තොතින් මෛත්‍රියේ බුදුදහමේ වෙනසක් තියෙන දැන් මේ ඔක්කොම කාරණා බලන්න සුවිශේෂතාව මේ කියන්නේ. දානයේ තියෙන වෙනස්කම්, සීලයේ තියෙන වෙනස්කම්, දර්ශනයේ තියෙන වෙනස්කම්, ඊට පස්සේ මෛත්‍රියේ තියෙන වෙනස්කම්. මෛත්‍රියත් එකල සමහර අය අන්‍යාගමිකයෙක් වැඩුවා. සමහර අවස්ථාවලදී බුදුජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වෙනත් ආගම් වලට යනවා. ආශ්‍රම වලට යනවා. ආගමික සහජීවනයටත් නිකන් සෝන මිතුරන්ගේ ආශ්‍රය කරනවා. එතකොට ඒ වගේ තැන්වල දෙය ප්‍රශ්න කරන භික්ෂුන් වහන්සේලගෙන් අපිත් මෛත්‍රී භාවනා වඩනවා. අපිත් මෛත්‍රී භාවනෙන් ධ්‍යාන වඩනවා. ඔබේ ශාස්ත්‍රවරය වෙන ගෞතමයන් වහන්සේ මෛත්‍රී වඩනවා, ධ්‍යාන කරනවා. එහෙනම් අපි දෙගොල්ලම සමානයි කියලා. භික්ෂුන් වහන්සේලාට උත්තරය දෙන්න බැරි වුණා. ඊට පස්සේ මේ කාරණේ බුදුරජාණන් වහන්සේට සඳහන් කළා. බුදුරජාණන් වහන්සේ කියනෝ නෑ මහන්නේ සමාන නෑ. ඒගොල්ලන්ගේ සීලය සීලෙන් ඒ අයගේ සමාධිය මෛත්‍රිය සමාධියෙන් අවසන් වෙනවා. මේ ආර්ය විනයෙහි සමාධිය මෛත්‍රිය විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් වස්සංග පරිණමින් කිය. මේක විවේකීය නිරෝධය නිවන ඉලක්ක කරගෙන මේ සීලයන්නේ මේ සමාධියන්නේ කියලා. ඊනිසා බුදුදහමේ විශේෂත්වයක් තියෙනවා. මේ වගේ ගිහිල්ලා ඊට පස්සේ කල්යාණ මිත්‍රත්වය කියනවා. කල්යාණ මිත්‍රත්වයේ තුලදී ඔහු තමන් දන් දෙනා වගේම අනිත් අය දාණයට සම්මාදම් කරනවා. තමන් සීලන්ත වෙනා වගේම අනිත් අය සීලිය සමාදම් කරනවා. තමන් ශ්‍රද්ධාවටපත් වෙලා අනිත් අයට ශ්‍රද්ධාව ඇති කරනවා. තමන් ආරසිනිය මාර්ග යන ගමන් අනිත් අයට ආරසිනිය මාර්ග යන්න උදව් කරනවා. ඊට පස්සේ තිවරි වට ද්වාදසහකාරය කියන්නේ දුක සත්‍යයක් විතර දැනගන්නෝ, ඒක පරිඤ්ඤය කියලා දැනගන්නෝ, ඒක පරිඥාති කියලා දැනගන්නෝ. පිළිසින් දැනගත යුතු දෙයක් කියලා දන්නවා, දැනගෙන ඉවරයි කියලා දැනගන්නවා. සම්දේ සත්‍ය සම්දේ සත්‍ය කියලා දැක ගන්නවා. සම්දේ සත්‍ය පහ තම්බ කියලා දැන ගන්නවා. ඒක ප්‍රහින කරන දෙයක් කියලා දැන ගන්නවා. මිට අදාල වැඩි කරනවා. කරාට පස්සේ පරිඥාත කියලා දන්නවා. දැන් නැත්තම් පහ තම්බ කියලා දැන ගන්නවා. නැත්තම් ප්‍රහින පහින කියලා දැන ගන්නවා. එකක් පහ තම්බ, අනිත් එක පහින. ප්‍රහින කර බව දැන ගන්නවා. ඊට පස්සේ නිරෝධ සත්‍ය නිරෝධ සත්‍ය කියලා දැන ගන්නවා. ඒක සත්‍චිකාතම්බ කියලා දැනගන්නවා. සත්‍චිකත කියලා දැනගන්නවා. මාර්ග සත්‍ය මාර්ග සත්‍යයක් විතර දැනගෙන ඒක භාවයේ තම්බ කියලා දකිනවා. භාවිත වඩලා අවසන් කියලා දැනගන්නවා. මෙන්න මේකට තමයි ත්‍රිපරි වට ද්වාදසහකාරය කියන්නේ. මේක වෙනස් සූත්‍රවල දැක ගන්න ඉතාම දුෂ්කර. මේ සූත්‍රේටම ධම්මචක්ක සූත්‍රේටම අනන්‍ය වෙච්ච ප්‍රධාන දේශනයක් මේක. ත්‍රිපරිවට ද්වාදසහකාරය. එතකොට සැබෑ මිත්‍රත්වයේ ගැන කියලා ඊළඟට අපි මනෝවිද්‍යාව පැත්තේ නොට් ටිකක් කරුණු සඳහන් කරලා තියෙනවා. අවසාන පිටුව හරියට යද්දි. එතකොට ඊට කලින් බුදුරජාණන් වහන්සේ ධර්මයක් පටිසම්පාදයේ තියෙන අනුන සම්බන්ධතාවය. වක්කලි හඳුරන දේශනා කළා. යෝකෝ වක්කලි මන් පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. වක්කලි යමෙක් මා දකිනවා නම් හෝ ධර්මයේ දකිනවා, යමෙක් ධර්මයේ දකිනවා හෝ මා දකිනවා. ඉවසන ලංගන යෝ පටිසම්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ පටිසම්පාදං පස්සති. දෙක තැනක කියනවා යමෙක් ධර්මයේ දකිනවා නම් හෝ මා දකිනවා, මා දකිනවා නම් ධර්මයේ දකිනවා. ඊට පස්සේ කියනවා යමෙක් ධර්මයේ දකිනවා පටිසම්පාදයේ දකිනවා, පටිසම්පාදයේ දකිනවා ධර්මයේ දකිනවා කියලා. ඒතර මේ තුනම එක ලයින් එකකට ගන්න පුළුවන්. පරිසම්පාදයේ දැකීම ධර්මයේ දකින්නත් බුදුහමර දැක ගන්න හේතුවක් කියලා. එතකොට මේ මොහොතේ ඇස පහළ වෙන අවස්ථාවේදී ඉන්ද්‍රිය ටික විපාක මට්ටමේදී ස්කන්ධ ටික පහළුණා. ඒක නිරුද්ධ වෙච්ච මොහොතක මනංච පරිච්ඡ ධම්මේ චුප්පජිති මට්ටමෙන් තීරුම් ගන්නවා. ඒක සතිපට්ඨානෙ තුලින් ඉඳගෙන දැක්වතින් අවිජ්ජායත්වය අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධා මට්ටමින් දුක නිදහස් වෙනවා. හැබැයි ස්තර සමුදයන්ති ඉඳලා අර කවිද්‍යාවෙන් බැසගත්තොත් ජරා මරණත් එක්ක ඉන්නේ නැහැ. ඒ නිසා ජරා මරණ පැත්තට යනවද නිදහස් වෙනවද කියන එක තීරණය කරන ප්‍රධාන ටර්නින් පොයින්ට් එක තමයි සතිපට්ඨාන කියන කාරණේ. ඒ නිසා සතිපට්ඨානෙන් පොඩ්ඩක් හරි අයින් වුණොත් අයින් වෙච්ච මොහොතේ අපට අනිත්‍යයෙන් ගුටි කන්න වෙනවා. බැනුම් අහන වෙනවා. කෙනෙකුට පුළුවන් එකවරේ අපට මනින්න හැබැයි අපි ධර්මයෙන් බැහැරුණොත් අපි එක සීගෙන හැම මොහොතෙම යාගෙන නැවත බැනුම් අහනවා. නාවල අපට බැන්න, රැව්වා, කී කී අපි ඔක්කොම අර නිරුද්ධ වෙච්ච එක දිහා කෙඩිට ගන්නවා. ඒ නිසා හරියට දැනගත්තොත් මේක තමයි දුක නිදහසේ මාර්ගය. ඊට පස්සේ මේක දර්ශනයක් විදිහට තියෙන මේ කරුණු වර්තමානයේ මනෝවිද්‍යාවේ එක එක සංකල්ප වලට මේක විග්‍රහ කරලා තියෙනවා. විශේෂයෙන් ඉමෝෂන් ඉන්ටෙලිජන්ස් කියන එක ඔය ඩැනියල් ගෝල්මන් වැනි අය සංවේදනික බුද්ධිය කියලා අලුත් මාතෘකාවක් මනෝවිද්‍යාව තුළ තියෙනවා. ඒකේ සාර්ථක පෞරුෂත්වයේ තියෙන ලක්ෂණ පහක් විස්තර කරලා තියෙනවා. self awareness, self regulation, inner motivation, empathy and social skills කියලා. නැත්නම් communication skills කියලා. මෙන්න මේ ලක්ෂණම තමයි බුදුදහමේ උත්තානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ කියන ගාථාවෙන් තියෙන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් මේ ටිකම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ the 8 steps of happiness. සතුට ලබන මාර්ගයේ පියවරට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා ලෝකිය අපට දෙන්න පුළුවන් වටිනාම දේ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුරජාණන් වහන්සේ කියන වචනයවත් අපට කියන්න ඕනේ නැහැ. අපට එක පැත්තකින් මෛත්‍රිය භානාවක් අනිත් පැත්තෙන් ආරසිනේ මාර්ගයක් කියලා ඒක ෆවුන්ඩේෂන් එක විදිහට ඒකේ බේස් එක තමයි සතිපට්ඨාන කියන තේන අපිට. ඒ නිසා සතිපට්ඨාන තුල ඉඳගෙන එක පැත්තකින් මෛත්‍රිය වඩන ගමන් අනිත් පැත්තෙන් ආරසිනේ මාර්ගයේ කරුණ ටික ප්‍රැක්ටිස් කරන තමයි අපිට තියෙන්නේ. එතකොට මෙන්න මේ කරුණ ටික තමයි අපි තාම ඊට අමතරව අපට තව හුඟක් කාරණා කියන්න පුළුවන්. අපි මූලික දෙයක් විදිහට මේ උඩුගම් බලා යන පටිසෝතගාමී ධමෙහි නිපුණ වූ දුද්දස වූ නිපක වූ ගුණය ගැන මේ අපි සාකච්ඡා කළේ. බුදුදහමේ තියෙන විශේෂ කාරණා කිහිපයක් අපි වෙලාවේ හැටියට මේ පළගස්සලා කතා කළේ. ඉතින් මේ අවසාන ප්‍රතිඵලය තමයි අපිට තියෙන ගුණාංග ටික ඔක්කොම ගුණාංග 6කට අපට ගොනු කරන්න පුළුවන්. අධ්‍යාපනික ගත්තත් ආධ්‍යාත්මික ගත්තත් ඒ දෙකේම තියෙන මූලික සුසුකම තමයි සුවච කියන ගුණය. active listen කියන එක. It should be gently spoken. When someone says something, you should have good attention to what they say. එතකොට මේක හැබැයි අර obedience එක නෙමෙයි කියන්නේ. කීකරුකම නෙවෙයි. බුදුදහමේ කිසිම තැනක කීකරුකම ගැන කියලා නැහැ. කින්කර කියන එක කියලා නැහැ. කින්කර කියන්නේ වැඩිහිටියෙක් වෙන කෙනෙක් කියනවා නම් ඒ විදිහටම කරන එක. මේ සාසන හිටියේ කීකරම කෙනා කවුද? කීකරම කෙනා තමයි අඟුලිමාල. ගුරුවරයා කිව්ව විදිහටම කළා. කීකරුකම කියන එක ගුණයක් නෙවෙයි. අකීකරම කෙනා ගත්තොත් බුදුහාමුදුරුවෝ දෙමෝපියන් ගෙදර ඉන්න කිව්ව හිටියේ නෑ. ගුරුවරු මේක රැකගෙන ඉන්නේ කිව්ව ඒත් හිටියේ නෑ. ඔක්කොම හැමදැනම කීකරු වෙලාව. කීකරුකම ගුණයක් දෙන්නේ නැති කියන එක බුදුදහම තුල කියන්නේ. හැබැයි සුවච කියන එක, active listening කියන එක හැමදැනෙම ගුණංගයක් ඒක. ඒ නිසා තමයි කර්ණිමිත සූත්‍රයේ සඳහන් කරන්නේ සුවචෝ චස්ස මුදුවනති මානේ කියන. සුවච කියන එක. ඒ වගේම බුදුදහමේ ආරම්භයේදීම කියනවා මහාවග්ගපාලියේ ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවේ ඉන්න වංකජාතෝ කියලා. අහං ධම්ම මනුසා සමි කියලා. නුවණැති පුරුෂයන්ට එන්න කියලා තියෙනවා. යේ සෝතවන්තෝ පමුංචන්තු සද්දං. යම් කිසි කෙනෙක් කන් දෙක තියන අය ඉන්නවා නම් තමන්ගේ ශ්‍රද්ධාව මුදා හරිත්වා කියලා කියනවා. කන් තියන අයට අහන්න කියලා කියන්නේ. මෙන්න මේක අහන්නට උනන්දු කරලා තියෙනවා. මොකද අධ්‍යාපනය ගත්තා ස්පිරිටුවල් ඩෙවලොප්මන්ට් එක ගත්තත් විශේෂයෙන් කවුන්සලින් ගත්තත් කැමැත්තෙන් අහන කෙනාට විතරයි දෙන්නේ. බලෙන් බැඳලා කවුන්සලින් දෙන්න බෑ. මානසික රෝගවලට සයිකියාට්‍රිස්ට්ලට ෆිසිකල් බොඩි එකට දෙන්න පුළුවන් බෙහෙත්. හැබැයි කවුන්සලින් පැත්තට යනකොට අනිවාර්යයෙන්ම ක්ලයන්ට් කැමති වෙන්න ඕන. බලෙන් කවුන්සලින් දෙන්න බෑ. කවුන්සලර් ළඟට ක්ලයන්ට් කෙනෙක් ආවොත් විතරයි ඔහු උපදෙස් දෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ධර්මය කියන එකත් නිතරම කියන්නේ. බුදුරජාණන් සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඔබ කියන දේ අහනවා නම් අන්න එයාට ශ්‍රද්ධාව පිහිටවන්න කියලා. යම් කිසි කෙනෙක් ඔබ කියන දේ අහනවා නම් ඔහු සීලය පිහිටවන්න. යම් කිසි කෙනෙක් ඔබ කියන දේ අහන කැමති නම් ඔහුට ආර්ය මාර්ගයේ සතිපට්ඨාන කියා දෙන්න කියලා කියනවා. හැබැයි අහනවා නම් විතරයි, නැත්නම් එපා. ඒක වැදගත් කාරණේ නිසා සුවච බව කියන එක මූලික ගුණාංගයක්. අධ්‍යාපනයේත් මේක තියෙනවා. සුසුසති කියන්නේ මේකයි. සිංහල සූත්‍රයේ කියන පළවෙනි එක සුසුසති. හොඳට අහන්න ඕනේ කියලා ශිෂ්‍යට. දැන් අයිති වෙන වෙනම මාධ්‍ය තියෙනවා. නමුත් ඒ කියන්නේ අධ්‍යාපනයට පිවිසෙන්න ඕනේ කියන කාරණේක. ඒකට අදාළ සෝස් එකට ළඟා වෙන්න ඕනේ කියන කාරණේ මේකෙන් කියන්නේ. ඊළඟ කාරණේ තමයි කතඤ්ඤුතා කියන එක. කලගුණ සැලකීම කියන එක මත තමයි මේ මුළු ගුණ දහම් සියල්ලක්ම පදනම් වෙන්නේ. ඒක නැත්තම් අනිත් ගුණංග බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කලගුණ සැලකීමත් එක්ක එකට අත්වල බැඳගෙන යන එක තමයි දානය කියන එක. පරිත්‍යාග සීලිය. පරිත්‍යාග සීලිය නැත්තම් කෘතක් වෙන්නත් බෑ. කෘතඥතා නැති කෙනාගේ ළඟ පරිත්‍යාග සීලියක් නැහැ. ওই දෙකම එකට යන්නට ඕන. ඊට පස්සේ සීලය එනවා. විශේෂයෙන් පංච සීලය. ඊට පස්සේ මෛත්‍රී භාවනාව. ඊට පස්සේ මයින්ඩ්ෆුල්නස් එක. ඊට පස්සේ ප්‍රඥාව. මෙන්න මේ ගුණාංග ටික තමයි අපිට විස්තර කරන්න තියෙන්නේ. ඉතින් මේවා කිසිම ආගමකට අයිති නෑ. These qualities don't belong to any religion or religious people. These qualities belong to the person who is seeking inner peace, spiritual development. මේ ගුණාංග කිසිදු ආගමකට හෝ ආගමක අදහන අයට නෙවෙයි අයිති. මේ සියලක්ම අයිති මානසික සුවය, නිදහස, විමුක්තිය අපේක්ෂා කරන කෙනාට. අන්න ඒ මට්ටමට ආපු කෙනා ආරෝග්‍ය පරමාලාභා. ඔහුගේ මානසික නිරෝගී භාවය තමයි ලොකුම ලාභය. සන්තුට්ටි පරමන්දනං මේ මොහොතේ යථාලාභ සන්තුට්ටිය තමයි ඔහුගේ ධනය. විශ්වාස පරමාඥාති විශ්වාසවන්ත භාවයේ බාහිර විශ්වාසන්ත කෙනෙක් නෙවෙයි ඇත්තෙන්ම තමන්ගෙම තියෙන තමන්ගේ හිත ගැන තියෙන විශ්වාසය. ඒක නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතකා සම්මා පනිහිතං චිත්තං සෙය්‍යසෝනං තතෝ කරි. අම්මා කෙනෙකුටවත් තාත්තා කෙනෙකුටවත් කරන්න බැරි තරම් යහපතක් කරනවා. සම්මා පනිහිතං චිත්තං මනාකොට පිහිටුවා ගත්ත තමන්ගේ හිත. එතකොට මෙන්න මේ හිත මිතුරු වීම තමයි තමන්ගේ හිතට මිතුරෙක් වෙන එක. ඒ කියන්නේ සතිපට්ඨාන තුල වාසය කිරීම. කෙටිම කියනවා නම් ආනාපාන සතිය භාවනාව. තමන්ගේ හුස්මට සතිමත් බව එකතු කිරීම. සම්පූර්ණයෙන්ම ස්පිරිචුවල් ඩෙවලොප්මන්ට් එක කියන්නේ සතිමත් හුස්ම ගැනීම. ප්‍රසන්න මොහොමන්ට් එක හිත තියලා ආනාපාන සතිය තමන්ට පුහුණු කරන්න පුළුවන් කාලය තමයි තමන්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ. ඒකෙන් තමන්ට සතුට එන්නව වැඩි වෙනවා. තමන්ගේ කයට වඩා තමන්ගේ මේ ප්‍රැක්ටිස් එකට සතුට ඇති වෙනවා ඊට පස්සේ. එහෙම ඇති වෙච්ච කෙනා බාහිර පොඩි පොඩි දේවල් වලින් සතුට වෙන ගතිය අඩු වෙනවා. ඊට වඩා ලොකු සතුටක් තමන්ගේ අභ්‍යන්තරයේ තියෙනවා. ප්‍රශ්නෙම තියෙනවා දැන් අහන්න පුළුවන්. අඳුරත් නෙමෙයි. ආහාරය කියන්නේ හඳුන්වනකොට ආහාර කරුණු හතරක් කතාවනේ. කබලින්කාර ආහාර, පස් ආහාර, විඥාන ආහාර, මනෝ සංකේතන ආහාර. ඒ හතර චුට්ටක් විස්තර ගන්න. ඔව් ඇත්තෙම ওই හතරට බේස් කරලා තමයි සතිපට්ඨානයක් තියෙන්නේ. දැන් කායන පස්සනා කරනකොට කබලින්කාරය ප්‍රකට කරගන්නවා. වේදන පස්සනා වඩනකොට පස් ආහාරය ප්‍රකට කරගන්නවා. ස්පර්ශය. ඔව් විඤ්ඤාණ චිත්තානුපස්සන වඩනකොට විඤ්ඤාණ ආහාරය ප්‍රකට කරගන්නවා. ධම්මානුපස්සන වඩනකොට මනෝ සංචේතන ආහාරය. ඇත්තම සම්පූර්ණයෙන්ම යන්නේ සතර සතිපට්ඨානයේ බේස් වෙන්නේ ওই සියලුම දේවල් අනවර්තනය කරගනිමින් යන්නේ. කායනුපස්සන වඩනකොට රූපස්කන්ධය ප්‍රකට කරගන්නවා. වේදනුපස්සන වඩනකොට වේදනස්කන්ධය ප්‍රකට කරගන්නවා. චිත්තානුපස්සන වඩනකොට විඥානස්කන්ධය ප්‍රකට කරගන්නවා. ධම්මානුපස්සන වඩනකොට සංඥා සංඛාර කියන ස්කන්ධ දෙක ප්‍රකට කරගන්නවා. ওই වගේ තව දිගටම විස්තර කරන්න පුළුවන්. කායනුපස්සන වඩනකොට අසුභයේ සුභ විපලාසය දුර වෙනවා. පස්සාහාරය වඩනකොට වේදනුපස්සන වඩනකොට දුක්ඛේ සුඛ සංඥාව දුර වෙනවා. චිත්තානුපස්සන වඩනකොට අනිත්‍ය නිත්‍ය සංඥා දුර වෙනවා. ධම්මානුපස්සන වඩනකොට අනාත්ම ආත්ම සංඥා දුර වෙනවා. නම දිගට කතාවක් යනවා කි. එතකොට කබලින්කාරහරේ කියන්නේ මේ ශරීරයට මූලික වෙච්ච ආහාරය ගැන දැනුවත් වීම. මේ අපි ගන්න ආහාරේ ඕජාට්ටමකම් රූපකලාපං ආදී වශයෙන් සඳහන් කරනවා. ඕජාව ටිකට තමයි මේ ඇත්තටම ආහාරය කියලා කියන්නේ. අපි ගන්න ඒ ආහාරයෙන් ගන්න ඒ සාරයට තමයි කබලින්ක ආහාරය කියලා කියන්නේ. එතකොට අන්න ඒක ප්‍රකට කරගන්න එක. ඒක කොහොමද මේ ශරීරය අබ්බට ජීවිතය බඩ පත් වෙන්නේ කියන එක. එතකොට ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධ රූප නිරෝධෝ කියලා ආහාරය නිසා රූපය හට ගන්නවා. ආහාර නිරෝධයෙන් රූපය නිරෝධ වෙනවා කියලා තේරුම් ගන්න එක තමයි කබලින්ක ආහාරය පිරිසිෙන් දැනගන්න කියලා කියන්නේ. විඥාන ආහාරය කියලා කියන්නේ නැත්නම් පස් ආහාරය කියන්නේ අර චක්කු සෝත ආදී ඉන්ද්‍රිය හයට තියෙන ස්පර්ශය ගැන තේරුම් ගන්න එක. ඒකත් අපේ ආහාරයක්. ඒ නිසා තමයි අපි රූප බලනවා, ශබ්ද අහනවා, ඒ ස්පර්ශය අපට ආහාරයක් කියලා තියෙනවා. ඒකලොට ආහාරයක් වෙන්නේ මනසට තමයි. මනසට තමයි. ඇත්තට මේ කයර ගත්තත් අන්තිමට මනසට තමයි යන්නේ ඔක්කොම. කයින් අපි විඳිනවා කියලා කිව්වට සම්පූර්ණ මනසෙන් තමයි විඳින අවසානේ. නමුත් අරව බේස් වෙනවා කය මේ ඇස කන ආදී ඉන්ද්‍රියන් මුලින් උපකාර වෙනවා මේ ස්පර්ශයට එන්න අපට. ඒ නිසා අර ඒක ආපු මුල් ටූල් එකට අපි අරනම දානවා. දැම්මට ඇත්තෙම මේ ඔක්කොම අවසාන වශයෙන් විඳින්නේ මනෝ සංපස්සේ තමයි විඳින්නේ. නමුත් අපි අවිද්‍යාව නිසා ඇහැට රූපයක් දැකලා සැප දුක විඳිනකොට චක්කු සංපස්සජාන පැත්තෙන් තමයි අපි මේ පැත්තට අන්තිේ තමයි නිස්පර්ශ සමුදේ පැත්තෙන් තමයි ඉන්නේ. ඒ නිසා තමයි මේ නම් හැම දීලා තියෙන්නේ. එතන පස්සහාරය කියනකොට චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ, ගාන සම්පස්සේ, ජීවහා සම්පස්සේ, කාය සම්පස්සේ, මනෝ සම්පස්සේ කියලා අර හයකටම බෙදලා තියෙනවා. තියෙන්නේ දැන් තියෙන නිසා නෙවෙයි, අර අපි අවිද්‍යාවෙන් අර ස්පර්ශය අරගෙන ඒ ස්පර්ශයෙන් මනෝමයෙන් සැප විඳින්නේ මේ මොහොතේ ඉන්නේ. එතකොට අන්න ඒ නිසා දැන් අද අපට ඒක ආහාරයක් වෙලා තියෙනවා. එතකොට මෙන්න මේක දැනගත්තොත් මොකද්ද ස්පර්ශය හටගන්නේ කොහොමද? ස්පර්ශය හේතුව මේ ඇස රූපය ආදී මේ දේවල් ටිකක් එකතු වීම තුළින් මේ ස්පර්ශය හටගත්තේ. ඒ ස්පර්ශ නිරෝධයෙන් මේ වේදනා නිරෝධ වෙනවා කියලා දකිනවා. එතකොට මේ වේදනාව සහ ස්පර්ශය කියන දෙකේ මේ සම්බන්ධය තේරුම් ගත්ත පමණට අර පස් ආහාරය තුළ අපි ඉන්න ගතිය ටිකෙන් ටික අඩු වෙලා ඒකට තියෙන අසාව අපි අඩු කරගන්නවා. එතකොට පස් ආහාරය කියන අදහපට මේ ස්පර්ශ ආහාරයක් කියලා තියෙන ජීවිතයලා තියෙන අපි. ඇතර රූප දකින්න, කනට ශබ්ද අහන්න ඒ ස්පර්ශයට අදාසකල තියෙන. එතකොට විඥාන ආහාරය කියන්නේ විඥානයට අපට ආහාරයක් වෙලා ඒ මොකද්ද? අපි චක්කු විඥාන, සෝත විඥාන ආදී අර අරමුණු ගත්ත මුල් ටූල් එක පැත්තට ගිහිල්ලා තාමත් අපි චක්කු විඥානය තුළම ඉන්නවා. ඇත්තෙම චක්කු විඥානයෙන් ගත්තු දේ තේරුම් ගන්නේ මනෝ විඥාණයෙන්. නමුත් අපි චක්කු විඥාන, සෝත විඥාන ආදී මේ දේවල් ඒ තුළ හිත බැසගෙන ඉන්නවා. අර නාම රූප පත්‍ය විඥානම් නාම රූප නිරෝධෝ විඥාන නිරෝධං කියන එක අපි දන්නේ නැති නිසා. එතකොට නාම රූපය නිසා විඥානෙ මේ හටගෙන තියෙන්නේ නාම රූප නිරෝධයෙන්. ඒ මොහොතේ මේක නිරුද්ධ වෙනවා. මෙන්න මේක දකින් නැති කෙනා විඥානය තමන්ගේ ජීවිතේ ආහාරය බටපත් කරගෙන විඥාන ත්‍ිතියක් කරගෙන ඒක ජීවිතය කරගෙන ඉන්නවා. අන්න ඒ විඤ්ඤාණ ආහාරයේ ආහාරය නොගැනීම තමයි, නොගන්න විදියට අවබෝධය ලබා ගැනීම තමයි විඤ්ඤාණ ආහාරය දැනගන්නවා කියලා කියන්නේ. ඊළඟට මනෝ සංචේතන ආහාරය කියන්නේ සංඥා චේතනා දෙක නැත්තම් කර්ම නැවත සකස් කරගන්න එක. අර අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පරිසම්පාදයේ තියෙන අර නාම රූප කියන ස්ථානයේ තියෙන අර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන ගේ තියෙන එතන තියෙන සංඥා සහ චේතනා දෙකට තමයි මේ මෙතන මනෝ සංචේතන ආහාර කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අපි අර ගත්තු අරමුණු වලින් නව කර්ම සකස් කරගන්න අවස්ථාව. එතකොට ඒක දැන් අපට ආහාරයක් වෙලා ඊළඟ භවයට අපි ආහාර ගොඩනගමින් මේ ඉන්නේ. ඒ නිසා අපි කටට ගන්න ආහාරින් විතරක් නෙවෙයි අපි ස්පර්ශ නිසා හට ගන්නා වූ වේදනාව, ඊට පස්සේ විඥාන ආහාරය, මනෝ සංචේතන ආහාරය මේවා අපි ජීවිතය කරගෙන නැවත ලෝකෙකට ගිහිල්ලා නැවත මේ ආහාර ගන්න පුළුවන් මට්ටමේ ලෝකයක් භවයක් අප සකස් කරගනිමින් මේ ඉන්නේ. අන්න ඒ තැනට හිත තියෙන එක, අවිද්‍යාසහගත හිත තියෙන එකේ මුදවන්න තමයි මෙන්න මේ සතර ආහාරය ප්‍රකට කරගන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ආහාරයට ඒ හතරටම එකම හේතුවක් විදිහට කියන්නේ තෘෂ්ණාව. එතකොට අපිට තියෙන තෘෂ්ණාව නිසා තමයි මේ අපි ආහාරයට මෙච්චර මේ ගිජුවල ඉන්නේ. එතකොට කබලිකාහාරයට විතරක් නෙවෙයි අර පස්සාහාරය, විඥානාහාරය, මනෝ සංචේතන ආහාරය මේ ආහාර හතරේම මූලය තමයි. ඒ ආහාර හතරට ආසා කරන හේතුව තමයි තෘෂ්ණාව කියන කාරණය. එතකොට තෘෂ්ණාව දුරු කරපු කෙනා මේ ආහාර හතර යම්කිසි පමණකින් ලෝක විවහාරය අනුභවිත කළාට ඔහු නැවත සංසර්ග භවයට යන විදිය මට්ටමේ මේ තෘෂ්ණාව කොහෙ ළඟ නැහැ. ඒකයි වෙනසට තියෙන්නේ. අද අපි මේ ආහාර හතර පරිහරණය කරන්නේ තෘෂ්ණාව මූලික කරගෙන නැවත භවයකට කර්ම සකස් කිරීම වශයෙන් අද අපි මේව භුක්ති විඳිනවා. හැබැයි රහතන් වහන්සේ කියන්නේ මේ ආහාර තෘෂ්ණා බීජය සම්පූර්ණයෙන්ම දුරු කරපු නිසා උන්වහන්සේ නැවත භවයකට යන විදිහට මේව පරිහරණය කරන්නේ නැහැ. උන්වහන්සේලා දිත්තේ දිත්තමත්タン, සුතියේ සුතමත්タン, මුතියේ මුතමත්タン, විඤ්ඤාතේ විඤ්ඤාතමත්タン කියපු විදිහට මේ හේතුඵල ධර්ම දැකීමෙන් වර්තමානය තුළ උපරීම ලෙස මේ විඥානයේ Nirodhe දැකීමෙන් ජීවත් වෙනවා. අතීතං නානෝ නගමේය. අතීතයට යන්නේත් නැහැ. අනාගතය ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. වර්තමානයේ මේ හේතුඵල ධර්ම දැක්මින් වර්තමානයේ ජීවත් වෙනවා. ආහාරය ලකෝ මාත්‍රකාවක් ඕක. ඔබ සරල නැහැ. ඒකත් ඒ පස්සේ කියන එකත් එක්ක, ඒ කියන්නේ එක අරමුණක් නිසා පස්සාහාරය, විඥානාහාරය සහ මනෝ සංඥා සංචේතන ආහාර කියන තුනම එකට බැඳිලා තියෙන්නේ. එකට සම්බන්ධයි අවිද්‍යාවත් තෘෂ්ණාවත් එක යන්නේ. අවිද්‍යාව තෘෂ්ණා දෙකත් එකම කියන්නේ. ඒ කර්මණකින් තුනම වෙන්න පුළුවන්. එකෙන් මොකම සම්බන්ධයි? එකටම සම්බන්ධයි. ඔය තුන ඇත්තෙම වෙන් කරා. ඔය හතරම වෙන් කරන්න බෑ ඇත්තෙම. හතරම බෑනේ. වෙන් කරන්න බෑ. අපි අර තේරුම් ගැනීම සඳහා වෙන් කළා අපි හඳුනාගන්නේ. දැන් ස්කන්ධ පංචකය ගත්තත් රූප වේදනා සංඥා සංඛාර කියලා වෙන් කරන්න බෑ ඇත්තෙම ඒවා. අපට අවබෝධයට යන්න මේකට තියෙන සෘෂ්ණාව අඩු කර ගන්න තමයි අපි මේ විවිධ න්‍යාය වලින් ධර්මානුකූලව බලන්නේ. එතකොට මේව බුද්ධිමේ වශයෙන් බෙදෙනම මිස භෞතික ලෝකය තුළ වෙන් කරන්න බෑ නේද? එතකොට ධර්මානුකූල බුදුහාඳුරන්ගේ ඥාණයෙන් මේ විස්තර කරපු විදිහට අපි බලනකොට අපට තේරෙනවා මේවට තියෙන මෙන්න මේ වගේ දෙයක් නේද කියලා හිතනකොට තේරෙනකොට අරකට තියෙන තෘෂ්ණාව ටිකෙන් ටික අඩු වෙනවා ඒක. දැන් අපි තේකක් අපි හදන විදිය දැකලා නැත්නම් කවුරු හරි තේකක් දුන්නොත් අපි දන්නේ නැහැ මේකට මොනවද දාලාද කියලා. එතකොට අපට කෙනෙක් පෙන්නනවා මෙන්න මේකට උණු වතුර දාන්න ඕන, සීනි දාන්න ඕන, තේකොළ දාන්න ඕන, මේකට මෙච්චර රසනේ තියෙනවනේ කියලා. ඒක අපිට උගන්වලා තියෙනවා නම් අපි තේකක් දැක්කම දන්නවා මේකේ එක්ක සීනි වැඩි, රසනේ අඩුයි, තේකොළ හරි නැහැ. අපි ඔක්කොම දන්නවා. වතුර මාළ වතුර ටිකක් අරන් තියෙන්නේ මේ ටැප් වතුර ටිකක් අපි ඔක්කොම දන්නවනේ. හැබැයි අපි දැනගත්ත එක වෙන් කළද? නෑනේ අපි හදලේදී දන්න නිසා තමයි අපි දන්නේ නේද? පොඩ්ඩක් බොනකොටම දන්නව අඩු වැඩි මොනවද කියන්නේ. ඒකට සැබෑ ලෝකේ දෙකක්වත් අපි වෙන් කරේ නෑ. මේ කරන්න බෑ අපිට තේකේ. එතකොට අන්නේ වගේ තමයි මේ ආහාර ගත්තත් ස්කන්ධ ගත්තත් සැබෑ ලෝකේ දෙවෙන් කරන්න බෑ. නාම රූප දෙක වෙන් කරන්න බෑ. ඒව එකටම යන ඒවා. එතකොට අපි ධර්මානුකූලව කරන්නේ අර ඒකේ ෆෝමි වල ඒකේ ඒක රෙසිපි එක ඉගෙන ගන්න එක මේ කරන්නේ. ඉගෙන ගන්න වෙන්නේ අර මේක හදපු විදිය දැනගන්නකොට ඒවට තියෙන ආසාව ටිකෙන් ටික අඩු වීම වෙන්නේ සහ ඒ ආසාව දුරු කරගන්න මාර්ගය මාවත අරසිය මාර්ගය ඇතුළු ඒ සත්‍යස් බෝධිපාසයේ ධර්ම පිළිවඳව අපි ආව ඒකේ ප්‍රැක්ටිස් එක ගැන විශ්වාසය තියෙන මට්ටමට යනවා. එතකොට දැන් මේකේ පස්සේ ගත්තා වේදනා ගත්තා සංඥා ගත්තා මේ කාරණා විපාක මට්ටමින් තියෙනවා. රහතන් වහන්සේත් ඇහැට රූපයක් ගැටෙනකොට මුලින් තිමිච්ච රූපය ඊට පස්සේ නාමයේ හැටියට හැදෙන පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර අනිත් පැත්තේ විඥානීය මේ ස්කන්ධ ටික මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ ස්කන් ඒ නම්ම තමයි මෙතනත් මේ ආහාරවලක් තියෙන්නේ. හැබැයි මේ අපි කතා කරන දැන් මේ තෘෂ්ණාව පාදක කරගත්තු එක වෙනස්. ඒකේ තියෙන අංග අර පරිසම්පාදයේ තුරට ගොනු වෙන අංගය එතන තියෙනවා. හැබැයි පරිසම්පාදයෙන් අයින් වෙච්ච අංග තමයි රහතන් වහන්සේ පරිහරණය කරන්නේ. ඒ නිසා උන්වහන්සේට දිත්තේ දික්ක මත්තන් සුතේ සුත මත්තන් වෙලා උන්වහන්සේ ස්පර්ශයේ Nirodhe දකිමින් ඉන්නේ. ඒක නිරුද්ධ වෙලා කියලා එක දකිනවා. නමුත් අපට එතන අවබෝධයක් නැති නිසා අපි ඒක සමුදියන්තයට ගිහිල්ලා තාමත් අර දැකපුවහපු දේවල් වල මතම අතීතයන්තේ අපි ඉන්නවා. අතීතයන්තේ ඉන්නකොට අපි ස්පර්ශයේ සමුදයන්තේ ඉන්නකොට අපි මේ ආහාර හතර මගේ කරගෙන ඉන්නේ. ස්පර්ශාන්තයෙන් මිදලා ස්පර්ශ නිරෝධයට හිත තිබ්බට පස්සේ මේ ආහාර පරිහරණය කරාට ඒක තෘෂ්ණා පාදක එකක් නෙවෙයි. ඒක අර දිත්තේ දිට්ටමත් අමත්තමින් මේව පරිහරණය කරමින් ඉන්නේ. තමන් සෝබදේශ නිර්වාණ ධාතුවටපත් වෙලා අනුපදේශ නිර්වාණයේ බලාපොරොත්තුෙන් මිතුරු කාලයේ ජීවිතයේ ක්‍රියාසිත විදිහට පාලනය කරනවා. විපාක සිත් නොවන ආකාරයට. ඕ නැවත කර්මයකට භවයකට නොයන විදිහට. පොඩ්ඩක් අවිද්‍යාවයි ආශ්‍රව කියන දෙක අතර. ඕ ආශ්‍රව කියන්නේ ආශ්‍රව කොටස් හතරකට බෙදෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිඥාශ්‍රව කියලා. ආශ්‍රව කියන්නේ සාමාන්‍යයෙන් අපි රාමණ්ඩි වලට වගේනේ කියන්නේ. පැහිලා පැහිලා රඩියේ තැම්පත් වෙන ටිකට වගේනේ අපි මේ කියන්නේ. කෙලෙස් වලින් කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් යමක් දිග කාලයක් තියෙනකොට ඇතිවන ඒ ස්වභාවයට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඒක කාමයන් විදිහට තියෙනවා, භවයන් විදිහට තියෙනවා, දික්ටි විදිහට තියෙනවා, අවිද්‍යාව විදිහට තියෙනවා. ඒ කියන්නේ කෙලෙස් වලට කියන නමක් වශයෙන් මේ තියෙනවා. කෙලෙස් ආකාර හතර කියනවා. ඒවා කම් සැප පංචේන්ද්‍රිය පිනවීම ආදී වශයෙන් යනවා. භවේ නැවත සතරට යන පුළුවන් විදිහට ආසාවක් විදිහට එනවා. දෘෂ්ටි විදිහට එනවා. දේශටක් දෘෂ්ටි වලට යන්නේ ඒවා. ඒව තමයි සක්කාය දිට්ඨි ආකාර 20කට විදිහට යන්නේ. දිට්ඨි විදිහට යනවා. අවිජ්ජා විදිහට අවිජ්ජාත්‍ර විදිහට මේ සත්‍ය ඇතීම් නැතිවම නොදකින නොදකීම. ඒක අවිද්‍යාව. එතකොට හතරෙන්ම වෙන්නේ අපි මේ සසරේ බැඳ තබන එක. නැත්තම් සසරේ තව තවත් එකතන පල්වීමක් මේ වෙන්නේ. අන්න ඒ අදහසින් තමයි මේවට ආශ්‍රව කියලා කියන්නේ. දැන් දික්ඛාසව කියන එක සුවාන නිමිති නැති වෙන අනුසයත් එක්ක කාමාසව ඊට පස්සේ ටිකෙන් ටික පියවරෙන් පියවරට නැති වෙනවා. සම්පූර්ණයෙන්ම කාමයේ දුර වෙන රහත් වෙනකොට. කාම රාග කියන එක අනාගාමී වෙන්නේ දුර වෙනවා. නමුත් කාමයේ සම්පූර්ණයෙන්ම දුර වෙන්නේ රාත්‍රණ පස්සේ. වද රූප රාග රූප රාග තියෙනවනේ තව දුරට. එතකොට සියලුම ආශ්‍රව දුර වෙන්නේ රහත් වෙනකොට අවිජ්ජාශ්‍රවයත් එක්ක. අවිජ්ජාශ්‍රවයේ අංශයත් එක්කම දුර වෙනත් එක්කම වෙන කිසිම ආශ්‍රවයකට ප්‍රයත්නක් නැහැ. යථාපි මොලී අනුපද්ද වේදල්ලේ කින්නෝ පිරුක්කෝ පුනරේව රුහති කි විදියට ඒ තෘෂ්ණාව නැමැති මූලිය රැඳෙන්නේ අවිජ්ජාශ්‍රවයත් එක්ක. ඒ මුලින්ම උගල දැම්මට පස්සේ නැවත වැඩෙන අවස්ථාවක් නැහැ. ආශ්‍රවය කියන එකත් අවිද්‍යාව කියන එකත් දෙක එකට සම්බන්ධය ඇති වෙන් කරන්න බෑ ওই දෙක එකයි. අවිද්‍යාවට හේතු ආශ්‍රව වේ කියනකොටම ආශ්‍රව වලත් එකංගයක් විදිහට අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාසර. එනිසා ඇත්තෙම දැන් ওই අංග ටික ගත්තට දැන් පරිසම්පාදයේ අංග ටික ගන්න බලන අංග 12 ගත්තොත් ওই එකක්වත් වෙන් කළ ගන්න බෑ ඇත්තෙම. මොකද ওই තියෙන හැම තැනකම ස්කන්ධ පංචකයත් එකයි යන්නේ. දැන් නාම රූප විඥාන කියන එක ඊටාම පැහැදිලි වෙන් කළ තියෙනවනේ හරියට ධර්මිත දෙකක් වගේ කියලා. එකක් ගන්නකොටම අනිත් එක වැටෙනවා කියලා. තියෙනවා නම් දෙකම තියෙනවා නැත්නම් දෙකම නැහැ. එතකොට නාම රූප විඥාන වගේ තමයි ඒ සිද්ධාන්තියම තමයි අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය අවිද්‍යාව. සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සංඛාර. විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය විඥානම්. විඥාන පත්‍ය සලයතන සලයත පත්‍ය අර දෙක දෙකටයි සම්බන්ධයි. එතකොට මේ එකක් තියෙනවා කියන්නේ අනිත් ඔක්කොම තියෙනවා කියන එක. අර එකක් වෙන් කළ හඳුනවන්නේ ඒකේ තියෙන විශේෂ ලක්ෂණ ටික දැනගන්න අය කියලා තියෙන්නේ. නමුත් අනිත් ඒ වගේම වෙන් වෙලා නැහැ ඒවා. එකක් තියෙනවා නම් ඔක්කොම තියෙනවා. එකක් නැත්නම් ඔක්කොම නැහැ. එකක් පිළිසින් දැනගත්ත නම් ඔක්කොම පිළිසින් දැනගත්ත වෙනවා. එකක් ප්‍රහිණ කරනකොට ඔක්කොම ප්‍රහිණ කරලා වෙනවා. පටිච්ච සම්පදායේ තියෙන එක කාරණාවක් පිළිසින් දැනගත්තොත් ඔක්කොම දැනගත්ත වෙනවා. ඒක ඔක්කොම දැනගන්න ඕනේ. ස්පර්ශය හරියට දැනගත්තොත් ස්පර්ශ නිරෝධයට තමයි බුදුදහමෙන් ධර්ම දේශනා කරන්නේ. ස්පර්ශය තේරුම් ගත්ත එක කියන්නේ ස්කන්ධ පංචකෙම තේරුම් ගත්ත වෙනවා. ධාතු 10ටම තේරුම් ගත්ත වෙනවා. ආයතන 12ම තේරුම් ගත්ත වෙනවා. පරිසම්වදංග 12ම තේරුම් ගත්ත වෙනවා. සතර විපල්ලාසයෙන් දුරකා වෙනවා. ඉකන ওই හැම එකක්ම එක එක තොටුපළවලාගේ ඒක තොටුපළකින් බැස්සොත් බහිනේ නෙවෙන්න මේ බහින. එතකොට පුද්ගල වේමත්තතාව අනුව කියලා තියෙනවා තේරුම් ගන්න පුළුවන් කෙනා සසර භාවිත කරපු විදිහ අනුව ඒ අදාළ තැනෙන් ඔහු තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒකයි තියෙන්නේ. දැන් මහා සලායතනගේ සූත්‍රය ගත්තොත් ඒ සූත්‍ර වල කෙලිම ආයතන විතරයි විස්තර කරලා තියෙන සලායතන ටික විතරයි විස්තර කරලා තියෙන්නේ. පරිසම්පදේ අනිත් අංග විස්තර කරන්නේ නැහැ. ඒ ආයතන වලින් නිවන් දකින්න පුළුවන් හැටි ඒක කියලා තියෙනවා. එතකොට ਉਹ සලායතන පරිසම්පදේ අංග 12න් සලායතන කියන කරුණ විතරයි මුළු සූත්‍රෙම විස්තර කරන්නේ. එතකොට ඒකෙන් ਉਹ තේරුම් අරගෙන ඔක්කොම ටික තේරුම් ගත්ත වෙනවා. දැන් අපි හැත්තෙම අද හුඟා කියලා ඉගෙන ගන්නේ මොකද අපි අපිට නෑනේ අද බුදුරජාණන් වහන්සේ නෑනේ බුදුරජාණන් වහන්සේ හිටියනම් අපේ සසර පුහුණු කරපු විදිහ හරියටම බලලා පොයින්ට් එකටම අදාළ දේ කියනවා. මොකද ආසයන් සේ ඥාණයෙන් ඉන්ද්‍රිය පරපරයෙන් බලලමනේ කියන්නේ. ඒ හැකියාව සරු සාඳුරටත් තිබෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේට විතරක් සඳහා සාධන ඥානවල තියෙන ඒවා. ඉන්ද්‍රිය පරපරයේ ඥානයත් ආසයන් සේ ඥානයත්. ඒකම අදාළ එකම සතර පුහුණු කරපු එකටම අනුශාසනා කළා. අදාපට එහෙමයි නෑනේ බුදුහාමුදුරු නෑනේ අද. ඒ නිසා අපිට වැඩිපුර ප්‍රමාණයක් ඉගෙන ගන්න වෙනවා හැම එකම ප්‍රැක්ටිස් කරලා කරලා බලලා දැන් සමසදේ සර්මස්ථාන වුණත් අපි පුළුවන් තරම් දුරට එක එක පුහුණු කරන්න ඕන. පුහුණු කර කර යනකොට කාලයක් යනකොට අපිටම ආවෙන වෙච්ච එකිනම් අපිට. ඒක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරමින් වැඩිපුර පුහුණු කරන මට්ටමට තමයි අපේක අපිටම තෝරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ අපිටම ආවෙන වෙච්ච ක්‍රමයක් අපිට හුරු වෙනවා කාලයක් යනකොට. එතකොට අපි අර කතා කරන හඳුරු මේ ආර්ය ශ්‍රාවකයා මෛත්‍රිය වඩනකොට විවේක විරාග නිරෝධ බොස්සග්ග ප්‍රේණාමී කියන ගුණාංග ඉලක්ක කරනවා කියලා මෙත්ත සූත්‍රය කොරේතින සූත්‍රය මොකද තියෙනවා? ඔව් මෙත්ත සූත්‍රයක මම හිතන්නේ මට මතක විදියට අංගුත්තර නිකාය වගේ තියෙන මෙත්ත සූත්‍ර නම් සූත්‍ර හුඟක් තියෙනවා ඒකේ. එයින් එක සූත්‍රයක තමයි ඔක එන්නේ. ඇත්තම ওই විවේක විරාග කතා හුඟා සූත්‍ර වල දැක්වෙනවා ඒක. ඒක නෙවෙයි සංගුත්තනිකයන් හුඟා කියවේ කියනවා ඒක. ඔව්. කියන්නේ බුදුදහමේ දානයක් කළත්, සීලයක් වැඩුවත්, මෛත්‍රිය වැඩුවත්, සතිපට්ඨානෙ වැඩුවත්, ඒ හැම තැනදීම ওই කතාව කියනවා. ඇයි ඒකට හේතුව? බුදුදහමේ ශ්‍රාවකයා පෘථග්ජන ශ්‍රාවකෙක් ගත්තත් ඔහු සීල සමාධි ප්‍රඥා වඩන්න යන්නෙම අර මැප් එක සම්පූර්ණ නිවන් මඟ අවසානයේ වෙනකම්ම සුතිම ඥාණයෙන් අසා දැනගෙන තමයි ඔහු යන්නේ. ඒ නිසා ඔහුට හිත සමාධිමත් කරගෙන ධානය වැඩලායි ගුරුවරයා හොයාගෙන එන්න ඕනේ. ඔහු හිත සමාධිමත් වෙච්ච ගමන් ඊට පස්සේ ත්‍රිලක්ෂණයේ ස්කන්ධ ධාතු ආයතන වඩන උනට ඔහු දන්නවා. ඒ නිසා තමයි සඳහන් කරන්නේ සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියලා. හිත සමාධිමත්ත්වෝ භික්ෂුව යථාභූතේ දකින්න කියන්නේ ඒකයි. යථාභූතේ නිකන් ලබන්න බෑ. දැන් ආරාර කාලාම උද්දකරාම පුත් වෙණිය සමාධිය ලැබුවා. සමාධිය ලැබුවට විතරක් ඕම් ප්‍රඥාව ලැබුවේ නෑ. ඇයි ඕන්ට මේ සුතිම ඥාන උන්ට තිබෙන්නේ නෑ? ඕ තමගේම ඥාණයෙන් ඒක අවබෝධ කරගෙන හිටියෙත් නැහැ. මේ වගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගෙන් හෝ ශ්‍රාවකයෙක්ගෙන් අර පරිසම්පාද සංඛ්‍යාවේ චතුරාර්ය සත්‍යද සම්බන්ධ දේශනාව අහලා තිබුණෙත් නෑ. ඒ නිසා ඔහුට හිත සමාධිමත් වුණාට ප්‍රඥාව ඇතර ගියේ නෑ. නමුත් ශ්‍රාවකය කියලා කියන්නේ ඉද මේ බික්ස් මේ ශාසනයේ බික්සෝ කියලා කියන්නේ ඔහු මේ මාර්ගයට පිවිසෙන්නෙම ඔහු සම්පූර්ණ නිවන් මාර්ගය සුතිම ඥාණයෙන් අසල් දැනගෙන. දැන් රටපල හඳුරු ගත්තත් කමටන් අරගෙන ගියා. ආවෙන හත් වෙලාවේ. ආයි මගදී දැන් මේ හතර වෙනි ධානය ඊළඟට ඒක මොකද්ද කරන්න කියලා හන්නාවේ නැහැ. ඒක තමයි විශේෂත්වය. එහෙම මගදී ආවනම් ආවේ අමනුෂ්‍ය දෝෂයක් වගේ මොකක් හරි එහෙම දෙයකින් තමයි ආවේ. දැන් ඔයි කණිමෙත සූත්‍රය දේශනා කළේ ඒකයි. ඒ වගේ දෙයකට ආපෝ මෙතක් මාර්ගය අහගන්න ආවේ නැහැ. මාර්ගයේ කලින්ම සුතිම ඥාන විදිහටම අසහා දැනගෙනම තමයි යහු. ඒ නිසා තමයි කියන්නේ ජානතෝ හම්බිකය පස්සතෝ ආසවණං කයං වදාමේ නොව ජානතෝ නොව පස්සතෝ කියලා කියන්නේ. මම දන කෙනාට දකින කෙනාටයි ආශ්‍රයංගයේ සේම වදාරන්න කියලා කියන්නේ මේක. ඒ නිසා මේක දැනගෙනම කරන්න ඕන. කරගෙන යද්දි දැනගන්න කියන කතාව නෙමෙයි මේක. පාර දැනගෙන යන්න ඕන. පාර දැනගෙන යන්නට ඕන. අන්න ඒකයි. අන්තිමටම හිත සමාධිමත් වෙනකොට මේ ළඟට කරන්න මොකද්ද කියන එක තමන් දන්නව දැන්. කලින් අහලානේ තියෙන්නේ ඔය. ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදි වශයෙන් ඒ වඩන ඕනේ ජොහු දන්නවා. ඔහුට ඇත්තෙන්ම ඔහුට හවු හරි කලබල ඇහු මේක කලින් දන්න නිසා පොඩ්ඩක් හිත සමාධිමත් වෙච්ච ගමන් මේ දර්ශන පැත්තට යන්නේ. මොකද ඔහුට ඉක්මනටම රිසල්ට් එක ගන්න ආසයි. එක්ක සමතේ පැත්තේ වැඩිපුර ඉන්න උත්සාහ කරනවා. නැත්තම් වෙන්නේ සුබක කෙනෙක් නම් ඉක්මනටම ත්‍රිලක්ෂණ වඩන උත්සාහ කරනවා. පොඩ්ඩක් හිත සමාධිමත් වෙච්ච ගමන්ම ඌ නවතින්නේ. ඔහුගේ වැඩිපුර සතුට තියෙන හරි විදර්ශනා පැත්තෙන් බලන්නේ. ඉතින් එතෙන්දී තමයි අර ඉන්ද්‍රිය ධර්ම සමබර කරගන්න ඕන සතියත් එක්ක. සතිය තමයි මැද ඉඳලා ඔක්කොම සම්බර කරන ඉන්ද්‍රිය ධර්ම විදිහට සඳහන් කරන්නේ. සද්ධා වේදේ සත්‍යමන්ද පඤ්ඤා කියන පහෙන් සතිය තමයි මැද ඉඳගෙන ඔක්කොම බැලන්ස් කරන්නේ. මම කොහොමද කියන්නේ වහන්සේට වහන්සේ කියන්නේ කාලේ කමක් නැහැ. එහෙම හිතවන්නේ පැහැදිලි කිරීම පිළිබඳව. ඔව්. ඉතින් දැන් විදියට කතා කරමු. ඉතින් තවත් මමත් තමයි ගණන් ගන්නවා ඉතින්. චතුරාර්ය සත්‍ය අවබෝධය තමයි පිළිහිතුවේ. හොඳයි මොහොන් පින්ව වහන්සලත් මේ වැඩි එක ලොකු දෙයක්. ඉතින් අපිට මේ තව හුඟා සත්‍ය වෙලාගෙන නැති ඉතින් මේ මේකයි වහන්සය කරන්නේ. එහෙනම් හොඳයි මේ සීළු පින් දෙවියන්ට ඥාතින හැම දිනකටම අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදෝ සාදෝ සාදෝ. මේ සීළු කුසල අප හැම දිනකටම ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිම්භයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේ පිපානිනෝ දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින්තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.